2015 වසරේ 12 වෙනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආවම දැන් සිංහල අමතක වෙලා තියෙන්නේ. මගදී ඉංග්‍රීසි වචන එහෙම කියෙන්නේ. ඉගෙන ගන්න දෙයක් නෑ. අපි දන්නවනේ ධර්මයේ ඉගෙන ගන්න දෙයක් නෑ. ධර්මයේ තුල අකුරු නෑ. වචන නෑ. ගාථා නෑ. සූත්‍ර නෑ. ලංකාවේ නම් ඉඳලා හිටලා එක්කෙනෙක් ඇහුවොත් එනා පොත්වල තියෙන්නේ සූත්‍ර නෙමෙයිද කියලා වගේ ඉඳලා හිටලා ඇහුවොත් සාමාන්‍ය එහෙ ඕස්ට්‍රේලියාවට පොඩ්ඩක් එහෙම අහන අය අඩු. මෙහි ඉඳලා හිටලා කියන්නේ හැමෝම අය නැහැ. 100 එක්කෙනෙක් වගේ ඉන්න පුළුවන්. එතකොට අර ගාථා ධර්මයේ නෙමෙයිද කියලා අහන්න ඉඩයි. එනිසා අපි හිතනවා ඒ තර පියවරක් ඉස්සරහින් ඉන්න පිරිසක් වෙන්න ඕන. ඒ පිරිසට තමයි මේක තේරෙන්නේ. මොකද මේ සාමාන්‍යස කියන කතාව. කොමද සාමාන්‍යස දේශනා කරේ ධර්මය කියන්නේ ඉගෙන ගන්න දෙයක් නෙමෙයි කිව්වා. ධර්මයේ අකුරු නෑ කිව්වා. ධර්මයේ වචන නෑ කිව්වා. ගාථා නෑ කිව්වා. සූත්‍ර නෑ කිව්වා ධර්මයේ. තේරෙන අය අතුස්සන වල ඉන්නවා. භාගට භාගයක් විතර ඉන්නවා. තේරෙනවා. අනිත් අයත් ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙම ධර්මයට එකඟ පිරිසක් ඉන්න නිසා කීප දෙනෙක් හරි ධර්මයේ දේශනා කරන්න පුළුවන් බය නැතුව. ඉතින් ඕස්ට්‍රේලියාවේ හොඳ සාමීන් වහන්සේලා ධර්ම දේශනා කරලා හොඳ පසුබිමක් හදලා තියෙනවා මේ සද්ධර්මයට. ඥානවේර සාමීන් වහන්සේ වගේ මානන්ද සිරි සාමීන් වහන්සේ ධම්මජීව සාමීන් වහන්සේ ආදී කියලා සාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා. මේ පරමාර්ථ ධර්මය හොඳින් තේරුම් ගන්න පුළුවන් ජන විඥානය ගොඩනගලා. ඒ නිසා අපිට එහෙදි ලේසි වුණා. ඒ වගේම අවබෝධ කරගත්තා. එදිසත් මොන ගැහෙනවා ඒ අයගේ ශක්තියක් තියෙන නිසා අනිත් අයට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේක පුතජන අපිටත් පුළුවන් කියන එක. නැත්නම් හේතු හිතන් ඉන්නේ බෑ කියලා. දැන් මෙහෙත් අපිට පුළුවන්. මෙහෙත් අවබෝධයටපත් වෙලා ඉන්න අය ඉන්න නිසා අපිට කියන්න පුළුවන් අනිත් අයටත් මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා. තමන් ළඟ තියෙන කුණු කන්දල් ගොඩ තියාගෙන පිටින් දෙයක් මේකට එකතු කරලා හරියන්නේ නැහැ. තමන් බලන්න ඕන තමන් ළඟ තියෙන කුණු ටික අඩු කරගන්න. නේද? අනුන්ගේ දොස් පාරස් අඩු වැඩිය හොයනව නෙමෙයි, තමන්ගේ නිතරම මොකද්ද තියෙන අඩුව කියලා කල්පනා කරලා කටයුතු කරන්න සැලකිලිමත් වෙන්න ඕන. ධර්මය තේරුම් ගත්ත පිරිසට ප්‍රගුණ කරන්න. එහෙත් යම් පිරිසලට තිබුණු ගැටලුවක් තමයි ඒක ප්‍රගුණ කරන්න කොහොමද කියන එක. මෙහෙත් අපි පින්නතුන්ට අප මතක් කරලා තියෙනවා, නැවත නැවත අපි කියලා දෙනවා, ඒ වයින් ලොකු ශක්තියක් ලබනවා. අවබෝධ වෙච්චායිට පුළුවන් කොහොමද මලා වගේ ජීවත් වෙන්න පුළුවන්, මලා වගේ ඉන්න පුළුවන්. මලාම ඉන්නේ කොහමද? මැරිලම බලන්න ඕනේ. නමුත් වේලාසිනේ තේරුම් ගන්න මලාම ඉන්නේ කොහමද කියන්නේ? ආන්නේ විදියට තමයි ධර්මයේ ප්‍රගුණ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ හයම පියාගත්ත කෙනෙක් තමයි. නේද? වැඩ කරන්නේ නැති කෙනෙක් තමයි මැරිච්ච කෙනෙක් කියන්නේ. ඒක ධර්මයේ තුල ජීවත් වෙන කෙනා කියන්නේ කවුද? අසකරණාසේ දිව ශරීරේ මන කියන මේ ඉන්ද්‍රයන් සායතම බැසගන්නේ නැති මැරිච්ච කෙනෙක්. මලා වගේ මරිච්චයි සිත එකඟ කරනවද? ඈ නෑ. සිත සංවර කරනවද? ඇලීම් ගැටීම් පවත්වනවද? මම මලා වගේ ඉන්න ඕන කියලා හිතන් ඉන්නවද? නෑ. මං කිසිම අරමුණක් ගන්න නැතුව ඉන්න ඕන කියලා මලා කෙනෙක් හිතනවද? මං එනේන අරුමුණ දිහා බලන් ඉන්න ඕන කියලා හිතනවද මල කෙනෙක්? එහෙනම් ඔන්න ධර්මයේ ප්‍රගුණ කරන අය ළඟ යම් යම් අඩුපාඩු තිබුණා නම් ඔක්කොම හදාගන්න. මලා වගේ ඉන්න කියන එක තුල මොනතරම් වටිනා කියන දහම තියෙනවද? එහෙමනම් යම් ක්‍රියාවකට බැසගන්න හැමතැනම ධර්මයේ අහිමි වෙන ස්වභාවයක් තියෙනවා. මනස විවෘත කරලා නිදහස් කරලා ඉන්ද්‍රයන්ට නොබැසගෙන සම්පූර්ණ අතහැරීමක් හරියට මලා වගේ. දැන් මල කෙනෙක් සම්පූර්ණ අතහැරීමක් කළා නේද තියෙන්නේ මුළු ශරීරයම. ඒ හා සමානයි. අර මහා කච්චායන හාමුදුරනේ දේශනා කරලා තියෙන්නේ නේද මලමිනියක්සේ වාසය කරන්න කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ පොට්ටම්බ හමුෙහිදී මලමිනියක්සේ වාසය කරන්න කියලා මතක් කරේ මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ප්‍රගුණ කිරීම. මේ රහත් අරිහත් මාර්ගයේ ආර්ය මාර්ගයේ ප්‍රගුණ කිරීමයි. වෙහෙස නැහැ. හරි ලේසි වැඩ කරන්නේ නැතුව ඉන්න එක මොනතරම් පහසුවක්ද? දැන් මම දේශනා මම හිතන්නේ ශාල ප්‍රමාණයක් දවසට දෙකක් දවස පුරාම වැඩසටහන් ආදී වශයෙන් යෙදුණා. හේ වැඩසටහන් වල යෙදෙද්දී බොහෝ දවස්වලට ඒ ගමන් මහන්සි තියෙනවා, දුර ගමන් තිබුණා. ඒ මොනවා තිබුණා කිසිදු වෙහෙසක් දැනෙන්නේ නැතුව පහසුතාවයකින් තොරව ඒ වැඩසටහන් සියල්ලම සිද්ධ කරන්න හැකියාව තිබුණ මේ ධර්මයේ තියෙන ශක්තිය නිසා. කිසිම නෝට් එකක් ගෙනෙච්චි නෑ මම. ඒවි හදාගත්තෙත් නෑ. ඔක්කොම සාකච්ඡාත් එක්ක දේශනා 42ක් මම පවත්වලා තියෙනවා මේ දවස් 20කට. සිගාරකට ආසන්න මේ ප්‍රමාණය තුන දේශනා 42ක් පවත්වලා රෙකෝඩින් එකේ 42ක් තියෙනවා කොටස්. අර විශාල ප්‍රමාණයක් නේ. නමුත් කිසි දෙයක වෙහෙසක් දැනෙන්නේ නැති ධර්මය නිසා කොහොමද ධර්මයේ ප්‍රගුණ කරන්නේ? මුලින්ම කායික වෙහෙසක් තියෙනවා නම් ඒක බොහොම ඇඳක හරි පුටුවක හරි හොඳින් කායික විවේකයේ ලබා දෙනවා. කායික විවේකයේ ලබා දුන්නට පස්සේ මේ අපි මේ කොටස් කරලා හදලා චින්තනය කරලා කරනවට වැඩිය දෙයක් මේ චින්තනයෙන් ඉවත් වුණාම මේ දේවල් ස්වභාවයෙන් සිද්ධ වෙනවා කියන එක මම අත්දැකලා තියෙන දෙයක්. මම මෙතෙන්ට ඇවිල්ලා ලොකු නේද කොටසක් හදාගෙන ඇවිල්ලා දේශනා කරනවට වැඩිය අර සජීවීකරණය වීම තුළ විවෘත වීම තුළ තමන්ට හොඳ දේශනයක් පවත්වන්න පුළුවන් කියන එක. මමත්වයට වඩා මමත්වයෙන් තොරවීමේදී කරන කාර්යයන් බලවත්. ඒක තේරුණාද? මමත්වයෙන් යුක්ත කරන කාර්යයන් වලට වඩා මමත්වයෙන් තොරව කරන කාර්යයන් හරිම පිරිසුදුයි, පවිත්‍රයි, බලවත්. ඒ වචනත් හරිම බලවත්. දැන් හොඳට බලන්න මේක මම තමන්ගේ මනස තුල මමත්වයට බැසගෙන ක්‍රියාවට බැසගෙන නිර්මාණය කරලා කරන වැඩ දේවල් වලට වැඩිය මමත්වයෙන් තොරව නිදහස්ව තවත්ම තුල තමන්ට ඉතාම බලවත් ක්‍රියාවන් සිදු කරගන්න හැකියාව ලැබෙනවා. එනිසා මලමිනියක්සේ වැඩ කරන මලමිනියක්සේ කටයුතු කරන්න සිතන්න දකින්න ජීවත් වෙන. එතන ඔබට විශාල මානසික සහනයක් තියෙනවා. ඒ කියන්නේ මම මලමිනියක් හැටියට ඉන්න ඕනේ කියලා මලමිනිය හිතන් ඉන්නේ නැහැ. හොඳේ ඔන්න වරදවා ගන්න එපා. මම මැරිච්ච වගේ ඉන්න ඕනේ කියලා මලමිනිය හිතන්නේ නැහැ. දැන් ඔය කවුරු හරි වරදවා තේරුම් අරගෙන මේක නෑ මම මලමිනියක් වගේ ඉන්න ඕන කියලා හිතුවොත් එහෙම මොකද වෙන්නේ? ඒක මලමිනී ක්‍රියාවලිය නෙවෙයි. එහෙනම් මම උකුත් කරන්නේ අනාගතේ ප්ලෑන් කරන්නේ මගේ වැඩ මම උකුත් කරන්නේ මම මැලිච්ච වගේ ඉන්න ඕන. එහෙම ඉන්නවද මලමිනී? දැක්ක නේද පොඩ වරදවල ගත්තොත් එහෙම ධර්මය තමන්ට හානි පිණිස පවතින විදිය. මලමිනියක් මම මැරිච්ච වගේ ඉන්න ඕනේ කියලා හිතන්නේ නෑ කියන්නේ මහා ගැඹුරක් තියෙන්නේ. මේ ගැඹුරක් තියෙන සම්බුද්ධ ශාසනේ වරද්දගත් බෞද්ධයන්ට වෙච්ච වින්නැහිය පේනවනේ සමාජය තුල. ඉතාම හානිකරදායකයි. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන තමන්ට හිතකාමී විදියට ධර්මයේ තෝරගන්න. යම් ආකාරයක හිතකාමී ලක්ෂණයක් ඒකේ තියෙනවා නම් ඒකාන්තයෙන් ඒක ධර්මය නෙමෙයි. මලමිනියක් කියන්නේ පින්තුනි රහතන් වහන්සේනම. හොඳයි නෙමෙයිද? මලමිනී වැරදි වැඩ කරනවද? නෑ. මලමිනී ඇත්ත වශයෙන්ම යාගේ කෑලි හරි කපාගෙන ගියාට වෛර කරනවද? එයාට නිඳා කළාම නැකිටලා ගහනවද දෙගා? නෑ. ප්‍රශංසා කළාම අනේ හරි ශෝක් මාව ප්‍රශංසා කරනවා කියලා හිනා වෙනවද? නෑ. අභ්‍යන්තරයේ අතීත අනාගත වර්තමාන කොච්චර හරි සංකල්පනා පොදිබදිමින් ඉන්නවද? නෑ. තණ්හා තෘෂ්ණා මාන ඒව තියෙනවද? නෑ. ඒ නිසා මලමිනියක් කියන්නේ රහතන් වහන්සේනවා. ඔබ දැක්කේ නෑනේ මෙතෙක් කාලේ යන්නේ මලමිනියක රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා දැක්කේ නෑ. එහෙනම් හැමදෙරේ අපිත් මලහම රහත් වෙන්නේ නේද? ඒ ලක්ෂණේ තිබ්බට මලහම රහත් වෙන්නේ නැහැ හොඳේ. ඒක මතක තියාගන්න. යංගිසි දර්ශනයක් ගෙනල්ලා දුන්නේ. අපිට මේ රූපමය ලෝකයෙන් යම් ආකාරයක ආධාරයක් ඕනද මේ දහම තේරුම් ගන්න? ඒකයි ගෙනල්ලා දුන්නේ. හරි ගැඹුරු ඥානයක් ගුණයක් තියෙන්න ඕන. මං හරි පුදුම වෙනවා ලංකාවේදී බණ අහන්න නැති අය ඕස්ට්‍රේලියාවේදී බණ අහනවා. හැම කෙනෙක්ම වගේ ධර්මයට හරීව කැමැත්තක් දක්වනවා. ඉඳලා හිටලා කෙනෙක් විතරයි ඔය සල්ලියුට කෑදර වෙලා පස්සේ යන්නේ. නැත්තම් අනිත් ඔක්කොම මේ අනිත් දේවල් ටික තියෙන නිසා ඒගොල්ලෝ මානසික සුවතාවයේ කියන කාරණේට මුල් තැනක් දෙන ස්වභාවයක් තියෙනවා. ඒක හරි සන්තෝෂයට කාරණයක්. අපේ රටෙත් එහෙම තමයි ටික දෙනයි ඉන්නේ. දැන් සම්පත් තියෙනවා, ගේදුරු තියෙනවා, ඊට කඩන් ටික තියෙනවා, යාන වාහන ටික තියෙනවා. දැන් අර සියල්ලට වැඩිය ධර්මයට මුල් තැන දෙන්න ඕන. අනිත් ඒවා අඩපණ කරගන්නවා කියන එක නෙමෙයි, මුල් තැන ධර්මයට ලබා දෙනවා. මොකද හේතුව ධර්මයේ සුන්දරයි, ලස්සනයි, ලස්සන විදියට ගත්තහම ධර්මයේ උපාදානය කරලා ගන්න බෑ, ධර්මයේ අතහැරලායි ගන්න පුළුවන්. මේ වචනේ ඇතුලේ තියෙන ගැඹුර තේරෙනවා. පච්චස් ලෝ වටින වචනේ ඇත මේක. ධර්මයේ උපාදානය කරලා ගන්න බෑ, ධර්මයේ ගන්න පුළුවන් අතහැරලායි. දැන් අපි පින ගන්නේ කොහොමද? පිනගන්නේ සාමාන්‍යයෙන් අතහැරලානේ නේද? අතහැරීමක් කරලානේ නේ පින්. පිනක් කරන් දානයක් දීලානේ අපි පිනක් ගන්නෙ. ඒ වගේම ධර්මයේ ගන්න පුළුවන්කම තියෙන්නේ උපාදානය කරලා නෙමෙයි අතහැරලා. දැන් ඉතින් ඔබ ඒක කරන්න ඕන. ඔබේ සිතෙන් ඔබ කරන්න ඕන. මේක ඉගෙනගෙන වැඩක් නෑ. බෙහෙත් බෙත්ත ගන්න ඕන, ඒක බොන්න ඕන. එහෙනම් ධර්මයේ ගන්න ඕන ඒක ජීවිතේට එකතු කරගන්න ඕන. ඊට පස්සේ තමයි තමන්ගේ ලෙඩේ සුව වෙන්නේ. එනිසා මතක ගබඩාවට නම් දාගන්න එපා. ප්‍රායෝගික තැනට තමන්ගේ මනස මේ ධර්මයේ දාන්න ඕන. නැහැදනේ නේ? මතක ගබඩාවක් කොච්චර දේවල් මතක ගබඩාවේ තිබුණත් වැඩක් නැහැ. සේප්පුවේ කොච්චර මැණික් තිබ්බත් වැඩක් නැහැ. ඇඟේ පළදෙන එක විතරයි දිස්නේ දෙන්නේ. අන්න ඇයට පේන්නේ. එනිසා ඔබේ මැණික් මේ සේප්පුවේ ඇති ලොකු ධර්ම ගබඩාවක්. ඈ ගොඩාක් ධර්මයේ දන්නෝ ඇති සේප්පුවේ. ඈ පොත්වල තියෙනවා, කබන්ඩවල තියෙනවා පිරීලා. ඒක ඇඟේ ඉල්ල ගන්න මැනිකෙන් තිස්නේ දෙනවා වගේ. තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ධර්මයෙන් තමයි තමන් උපවත් වෙන්නේ. පැහැදිලිනේ? ධර්මේ ලබා ගන්න තියෙන්නේ උපාදානය කරලා නෙමෙයි අතහැරලායි. කොහෙන්ද අතහරින්න තියෙන්නේ? තමන් ළඟ තියෙන ශක්තියෙන් අතහරින්න ඕනේ. මොනවද මේ අපි ළඟ තියෙන සියලු ශක්තිය? සියලු ශක්තියින්ම අවිජ්ජා පත්‍ය සංකාර. මලමිනි මම නිහඬව ඉන්න ඕන කියලා හිතාගෙන ඉන්නවද? නැහැ, මම දැන් ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක්, දැන් මම මුකුත් ගන්න හොඳ නැහැ, නිහඬව ඉන්න ඕන. එහෙම ඉන්නේ නැහැ මලමිනි. ඇත්තම මලමිනි කරන්නේ මොනවද, නොකරන්නේ මොනවද? කරන දේවල් කිසිත් නැත. ඒකද ඇත්ත? නොකරන දේවල් කිසිත් නැත. කරන නොකරන කියන මේ ක්‍රියාවලිය, සමස්ත ක්‍රියාවලිය තුල කිසිවක් නැත. අන්න එලෙස වාසය කරන්න. විශේෂයෙන් ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට මේක හරිය වැදගත් මේ කොටස. එතකොට මට මොනෝ වෙයිද දන්නේ නැහැ. මොනෝ වෙයිද දන්නේ නැහැ. කරලා බලන්න ඕන. හරිම සාන්තයි, හරිම ප්‍රබාස්වරයි, දුහුවිලි වැදිලා පිරිසුදු වෙලා තියෙන සිත බාහිර අරමුණු ඔස්සේ යම් පවිත්‍රතාවයක් තිබුණ නම් අර තත්ත්වයෙන් සම්පූර්ණ පවිත්‍රත්වයට පත් කරනවා. මේක පුළුවන් මුල් නීවරණ තුන අයින් කරගත්ත අයටත් පුළුවන්. මේක ආර්ය මාර්ගයේ තියෙන සමාධියක්. මේක නිමිති නෑ. මේක නිරෝධයි. කිසිම සමාධියකුත් නෑ. සමාධියක් එහාට ගියාම, සමාධියෙන් එහාට ගියාම සමාධිය අවසන් වූ අවස්ථාව සමාපatti. එනිසා සෝවාන් මාර්ගඵල සමාපත්තියක් තියෙනවා, සකදාගාම මාර්ගඵල සමාපත්තියක් තියෙනවා, අනාගාමී මාර්ගඵල සමාපත්තියක් තියෙනවා, අරියන් මාර්ගඵල සමාපත්තියක් තියෙනවා. යම් යම් පිරිසක් මේ සෝවාන් මාර්ගඵල සමාපත්තියෙන් රැවටිලා තියෙනවා අරියත් මාර්ගඵල සමාපත්තිය. ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද හේතුව දර්ශනේ පූර්ණයිනේ. දර්ශනේ පූර්ණ නිසා හිතනවා දැන් හරි කියලා. දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමුකෝ මේ දළදා මාලිගාවට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ එයා හිතනවා මම තමයි දළදා මාලිගාවේ ඉන්නේ දියවඩල නිලමේ කියලා. මමත් දළදා මාලිගාවේ දියවඩන නිලමෙන් දළදා මාලිගාවෙන් ඉන්නේ කියයි. එහෙම නැත්තම් හිතනවා දළදා මාලිගාවට ඇතුළු වෙලා දළදා මාලිගාවේ ඉන්නේ මහානායක හිමියෝ මම තමයි. මමත් දළදා මාලිගාවේ ඉන්නේ මහානායක හිමියෝ දළදා මාලිගාවේ ඉන්නේ අපි දෙන්නම එකයි. එකක් වෙනවද? එකක් වෙන්නේ. අපි රටකට යනවා. අතගෙන ගිහිල්ලා හිතනවා මේ රටේ ජනාධිපති ඉන්නෙත් මේ රටේ, මං ඉන්නෙත් මේ රටේ, ඒ නිසා අපි දෙන්නම එක සමානයි කියලා. එක සමානද? වෙන්න ගියොත් එහෙම කොච්චර කාලයක් ඇයිද? කොච්චර අමාරු වේද? ආන්න ඒ හා සමාන දැනුමක් එනවා මේ පළවෙනි ආර්ය භූමියට පියවර තැබීමෙන්. ඕක මේ දැන් ඉන්න කෙනෙකුට නෙමෙයි, ඒ කාලේ හිටපු ආනන්ද හාමුදුරන්ටත් ওই ප්‍රශ්නේ තිබ්බා. ආනන්ද උපස්ථායයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ඔය ප්‍රශ්නේ තිබ්බා. ආනන්ද හාමුදුරුවෝ කියනවා මේක හරි ලේසි, මේ පටිච්ච සමුප්පාදය හරි ලේසි, තාම පැහැදිලි, ආර්ය අෂ්ටාංග මාර්ගය හරි පැහැදිලි, මම හොඳට දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරා එහෙම කියන්න එපා නම් මේක හරි ගැඹුරුයි. මේ ඔබට ඒක සරලව මුලදි පෙවුනට මේක හරි ගැඹුරුයි, ඊට වඩා අමාරුයි. ඔබ රටකට ආවා වගේ නෙමෙයි රටේ රජ වෙන එක. ඒ වගේ හරි ගැඹුරුයි, එහෙම කියන්න එපා කියලා. කොච්චරද කියනවා නම් මේක මහා දහම් සෙනෙවේක වන මේ ආනන්ද හාමුදුරන් වහන්සේට මේක පැහැදිලි කරලා දෙන්න බෑ. බුදුහාමුදුරු දේශනා කරපු ඔක්කොම වගේ ධර්මය ආනන්ද හාමුදුරු ළඟ තියෙනවා මතකේ. මහන් ධර්ම පුස්තකාලය ගබඩාවක්. මේක හරියට වැටහුනේ බුදුරජාණන් වහන්සේ තිරණුවම් පාන මොහොතේදී. ඒ මොහොතේදී තමයි කෑ ගහලා අනනකොට අන්න එදා එක මතක් කළා. ආනන්දේ මම එදා මතක් කළා නේද පටිච්ච සමුප්පාදේ හරි ගැඹුරුයි, ආර්ය අෂ්ටාංග මාර්ගය හරි ගැඹුරුයි කියලා. අන්න එදාට තමයි තේරුනේ ඇත්තනේන්න තව මගේ ළඟ සුද්ධ කරගන්න දේවල් තියෙනවා, නීවරණ ධර්ම තව තියෙනවා කියලා තේරුණාට ඊට පස්සේ තමයි දැන් වෙන අරමුණක් නැහැ, වෙන අදහසක් නැහැ. දැන් තියෙන ධර්මයේ පිට විතරයි. ඒකත් බලන්න පින්නොතේ මොනවා හරි යම් කර්මයක පැටලිලා සිටියොත් ඒ කර්මය අවසන් වෙනකන් එයා නිවන් ධර්මයේ දකින්නේ නැති ස්වභාවයක් තියෙනවා. දැන් මාර්ගඵලලාභී කෙනෙක් වෙන්නත් ඕන, අරිහත් වෙලා ඉන්නත් බෑ. අරිහතුන් වහන්සේ කෙනෙකුට උපස්ථායකකම බුදුහාමුදුරුවෝ දෙන්නේ නැහැ. දන්නවද පින්නොතු මාරිහතුන් වහන්සේ කෙනෙකුට මොනතරම් ගරු කළාද කියනවනම් තමන්ගේ ඉඳුල් පාත්‍රේ. දැන් ඔය ඇත්ත දෙනවද මේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ මේ ස්වාමින්වහන්සේ කෙනෙකුට දෙනවද ඔබේ ඉඳුල් පිඟාන නේද සෝදන්න කියලා? හාමුදුරු කෙනෙකුට දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක විශේෂයෙන් ගෞරවයකට සහ උසස් බවත් එක්කනේ. ඒ වගේ රහතන් වහන්සේ කෙනෙකුට අර යම් විශේෂ ගෞරවයක් දක්වලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ පාත්‍රය දෙන්නේ සෝදන්න රහතන් වහන්සේ කෙනෙකුට. නාලේ වන්දව පාත්‍රය සෝදන්න දෙන ගෞරවයකට නෙමෙයි, ඉතා ගෞරවයෙන් කරන්නේ. ඒකට හේතුව ඒ අය උතුම් ධර්මයෙන් මහා සමානයි කියන තත්ත්වය බුදුරජාණන් වහන්සේ දන්නවා. තාතා විශේෂ හැකියාවන් වලින් බුදුරජාණන් වහන්සේ වෙනම වෙන්නුනාට අවබෝධිත ධර්මයෙන් අරිහත් මාර්ග ධර්මයෙන් එක හා සමානයි. ඉතින් මාර්ගඵලලාභී කෙනෙකුට පමණයි මේ පාත්‍රය සෝදන්න දෙන්නේ. ඒ වගේම අර වගේ යම් බැඳීමක් පින්නතුන්ගේ හිතේ තිබුණොත් ඒ කාරණා සමහරලාට අවසන් වෙනකම්ම දකින්නේ. එකයි තියෙන ස්වභාවය. තමන් බලන්න තමන් ආසත්තව බැඳීම් ඇති කරගෙන තියෙන්නේ මොනවද කියලා. ගොඩාක් බැඳීම් විදර්ශනාවෙන් ඉවත් කරන්න පුළුවන් කරුණු පැහැදිලි කරලා දුන්නාම ඉවත් කරන්න පුළුවන්. මේ මැණික් ගලක් කියලා වීදුරු ගෝලයකට රැවටිලා, මේ මගේ ඉඩම, මේ මගේ වස්තුව, මේ මගේ ඥාති, මේ මගේ මේ දරුවෝ, මේ මගේ ධනය කියලා මායාවකට රැවටිලා, මේ මම කියලා මායාවකට රැවටිලා, මේවා බෙදලා බලන තැන, මමෙක් වා ගන්න නැති තැන තමන්ගේ මනස පහුබහිනවා. බලන්න මේ මනසට අවබෝධය ලබා දෙන තැන එතන මානසික වේග සංසිඳවන්න පුළුවන්. තේරුණාද? මානසික වේග සංසිඳවන්න පුළුවන් අවබෝධය ඇති වෙච්ච තැන. දැන් ඔන්න අපි හිතනවා මොනවා හරි ඔන්න ගෙදර පිඟානක් බිඳිලා ගෙදර ඉන්න වැඩකාරයාට, ගෙදර ඉන්න හාව මාත්‍ය බැනගෙන යනවා. පැහැදිලිද? හාව මාත්‍යට හොඳටම කේන්ති ගිහිල්ලා එයාගේ පිඟාන බිඳලා වැඩකාරය දන්නේ මිනිහා ගොළුවෙක්, එහෙම නැත්නම් කතා කරගන්න බැරුව නිහඬව ඉන්නවා. දැන් වේගය තනිකර යන්නේ අර වැඩකාරයා වෙනුවෙන්, ගෙදර වැඩ කරන සර්වන්ට් වෙනුවෙන්. නමුත් එකපාරට පුතා උඩින් ඇවිල්ලා කියනවා එකපාරට තාත්තා මේ මේක මේ පිඟාන බිඳුනේ මගේ අතේ. දැන් මොකද වෙන්නේ? අර වේගයට මොකද වෙන්නේ? අර වේගයට අග්ගාල සම්සය ආයත මම මේ මේ මොඩයට බැන්නනේ මම මේකට ඈ කියලා කියනවා. ඊට පස්සේ අර වේගය අඩු කරගන්නේ නැද්ද? අර වේගය හුලම් බස්සගෙන බස්සගෙන බස්සගෙන යන හොස් කාල. දැන් අර වේගය පුතාට හරවන්න බෑ. ආ පුතා නම් කමන්නේ. හැවනේ නේ? පුතා නම් කමන්නේ. වැඩකාරයෙ මෙතන තමයි ඒකේ කේස් එක තියෙන්නේ. නෝන බින්ද නම් ආයේ නම් කවන්නේ. නෝන එක පිඟානනේ පිඟාන දුසිමක් බින්දත් කවන්නේ. අරෙන් බින්ද නම් තමයි මම සැන කරන්නේ. කියන එකක් තියෙනවා. එයාගේ අර වේගේ කුලම් බැහැගෙන බැහැගෙන යනවා. අන්න ශනිකවම මේ සංඥාව ලබා දෙන තැන මිරිඟු සංඥාව ඇති වෙන තැන ඒ මිරිඟුව හට ගන්නවා. ආයේ සංඥාවල් මන අවබෝධයට පත් වෙන තැන ඒ මිරිඟුව අතුරුදහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සංඥා මරීචිකන් කිව්වේ නිසායි මේක හරි මිරිඟු ධර්මයක් මායාකාරී ධර්මයක්. ඒක තමයි ස්වභාවය. ඕනම දෙයක් පිළිබඳව ඕනම කාරණයක් පිළිබඳව ඕනම සිද්ධාන්තයක් පිළිබඳව ඒ සංඥාවේ තියෙන වේගය අඩු වෙනවා අවබෝධය පහළ වෙන විට. අතහැරීම කරන්න තව දෙයක් නොගෙන. ඒක ලොකු සිද්ධාන්තයක් එක් තියෙනවා. අනග්‍රහිත චිත්තෝ දහනන්දේති කියන ඒ වචනය තුල මහා පුළුල් අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ තව දෙයක් නොගෙන අතහැරෙන්න. දැන් අපි ලස්සන රූපේ අතහැරියොත් පිළිකුල් රූපයෙන් මොකද වෙන්නේ? එතකොට තව දෙයක් අරගෙන තමයි අපි අතහැරලා දෙන්නේ. ලස්සන රූපේ අපි වීරයෙන් අතහැරියොත් එතකොට අපි මොකද කරලා තියෙන්නේ? අපි එක දෙයක් අරගෙන තමයි තව දෙයක් අතහැරලා තියෙන්නේ. එක දෙයක් අමතක කරන් තව දෙයක් බැලීමේ අපි තව දෙයක් අරගෙන තමයි තව දෙයක් අමතක කරලා තියෙන්නේ. තවත් දෙයක් නොගෙන අත්හරින එක හරි අමාරුයි. නමුත් ඒක තමයි අපි කරගන්න ඕන කාරණය. සංඥාවට බර වීමෙන්ම සංඥාවල් මාරු වෙනවා මිසක් සංඥාවෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ නිසා සංඥාවට බර වීමෙන් නෙමේ සංඥාවෙන් තොර වීමෙන් තමයි අපිට එන්න පුළුවන්. වැරදි කාරයකට බෑ තමන්ගේ මනසින් නිදහස් වෙන්න. ඇත්ත වශයෙන්ම සිල්වත් කෙනෙක් වෙන්න ඕන. වැරදි කාරයකට මොකද වෙන්නේ? වැරදි කාරයකට කරපු වැරද්ද නිතරම මතක් වෙවි පීඩා දෙන නිසා එහි ඉවත් වෙන්න අමාරුයි. මොනම හරි ක්‍රමයකින් තමන් නිවැරදි බවට පත් වෙන්න ඕන. දැන් අඟුලිමාල මහනෝනාට පස්සේ ධර්මයේ දියුණු කරගද්දී යාට ඇති වුණා ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? යා කරපු පාප කර්ම ටික කොච්චර හරි මතක් වෙවි තමන්ගේ හිත එකතෙන් කරන්න බැරි වුණා ධර්මයට. බුදුජානක වහන්සේට මතක් කළා. මතක් කළා බුදුජානක වහන්සේ හරි අපූර්ව දෙයක් කළා. වතුර පැන් වීදුරුවක් පැන් වාදනයක් අරගෙන බොන කෝපයක් අරගෙන බුදුජානක වහන්සේ අදිෂ්ඨානය කළා. දුන්නා. ආර්ය ජාතියේ උපන්දා සිට මම කිසිදු සත්වයකට හිංසා කළේ නෑ කියලා මේ වතර ඉදිරි පොන්න කිව්වා. දැන් ඔයාට තියෙන්නේ නව උපතක්. දැන් ඔබට තියෙන්නේ නව උපතක් තියෙන්නේ, නව අලුත් උපතක් තියෙන්නේ. මේ උපතේදී ඉඳලා මම කිසිදු පාප ධර්මයක් කළේ නෑ කියලා අදිෂ්ඨාන කරගෙන මේ වතුර වේදුණු මේලා ධර්මය අහන්න, ධර්මය වඩන්න කිව්වා. ඊට පස්සේ ධර්මයේ තේරුම් ගන්න පටන් ගත්තේ. ඒකට හේතුව යාගයේම වෝමනාවෙන් මේ පාප ධර්මයන් වල නොඇදිච්ච නිසා තමයි මේ සමාව ගන්න හැකියාව තිබුණේ. යාගේ අර ගුරු ඉල්ලීමක් නෙමෙයිද? ගුරුවරයාගේ ඉල්ලීමක් ඉෂ්ට කරන්නේ මේ බිලි පූජාවක් ඉන්නලා. දැනුත් එහෙම කරන්න ඕනේ නේද? තව දේවාල වලට එහෙම ගියාම මොකද කියන්නේ? කුකුල්ල මෙච්චර භෝජන ගෙනල්ලා දෙන්න කියලා කියනවද නැද්ද? කියනවා. ඉතින් ඒ වගේ යාත් මෙච්චර එකක් කියලා ඉල්ලුවා. ඒ නිසා යාට මේ පාපෙන් ගොඩක් ගැලවෙන්න හැකියාව තිබුණා. ඊටමතා කරපු දෙයක්ම නොවන නිසා එක එක තත්ත්වයක් තිබුණා. මනසින් සමාව ගැනීම හොඳයි. ඉතින් සමාව ගැනීම හොඳයි. වරද තියෙනවා නම් ඒක සමාව අරගෙන තමන්ගේ හිත නිදහස් කරගන්න එක හොඳයි. අපිට මතකයි මේ ඔය සමාව ගන්න භාවනා ක්‍රමය වගේ වඩනවා අපේ නුවර මේ මෙනිකි මෑණියන් වහන්සේ දෙගේ දේශනාවන්වල මේ සමාව ගැනීමේ ක්‍රමය ගුරුවරුන් කෙරෙහි, මව්පියන් කෙරෙහි, ඒ වගේම යාළුවන් කෙරෙහි, ස්වාමියා කෙරෙහි, භාර්යාව කෙරෙහි, ආදී වශයෙන් තුරුණුවන් කෙරෙහි යම් අඩුවක් පාඩුවක් කියලා තියෙනවා නම් ඒකේ සමාවෙන්න කියන කාරණේ. අපිට සමාව ලැබේවා කියන සමාව ඉල්ලීමේ ක්‍රමය. ඒක හොඳ ක්‍රමයක්. හිත හදා ගන්න ඕන. දැන් ඕනම මනසේ තෙරපුමකට යම් කිසි හේතුවක් තියෙනවා, ඒ හේතුවට විසඳුමක් තියෙනවා. ඒකට සමාව ලැබෙනවා මෙතන පටන් නැවත. ඔව්. මේ වරදෙහි නොයැලඹීම කියන කාරණය මත, අදිෂ්ඨානය මත සමාව ලැබෙනවා. මේ ලෝකේ හැම කෙනෙකුටම හොර කරන්න පුළුවන්, බොරු කරන්න පුළුවන්, බොරු කරන්න බැරි එක තැනක් තියෙනවා. කාටද පහටද මේ බොරු කරන්න බැරි? තමන්ගේ හිතට හොරෙන් මුකුත් කරන්න බෑ. හිතට හොරෙන් මුකුත් කරන්න බෑ. එහෙනම් ධර්ම මාර්ගයේ හිතට එකඟවම තමයි යන්න තියෙන්නේ. බුරු කරගෙන යන්න පුළුවන් ඕන මාර්ගයක් තියෙන්න පුළුවන්. ධර්ම මාර්ගයේ විතරක් බුදු කරගෙන යන්න බෑ. අඩුවක් තියෙනවද, බොරුවක් තියෙනවද කියලා හොයන්න අවශ්‍ය කරන්නේ නැහැ. තියෙනවා නම් ඒක ඉබේ දැනෙනවා. නැත්තම් නැහැ. නේ? අල අඩුවක් තියෙනවද කියලා ආයි වුමනාවෙන් හොයන්න ඕනේ නැහැ. දැන් කකුලේ කටුවක් ඇනලා තියෙනවා නම් ඒක මගේ නිකන් තියෙන කකුල අරගෙන කටුව ඇනලා තියෙනවද කියලා හොයන්න ඕනේ නැහැ. කටුවක් ඇනලා තියෙනවා නම් මොකද වෙන්නේ? දැනෙනවා. එනිසා තමන්ට මොකද දැනෙන්නේ නැත්නම් ඒකේ ආයි මොකවත් හොයන්න දෙයක් නෑ. තවද පාඩු වෙන්නයි තියෙන්නේ. තමන්ගේ මේසෙට ෆයිල් ගොඩ ඇවිල්ලා නැත්නම් යාට වැඩ නෑනේ. ඒ කියන්නේ තාම ඇවිල්ලා නෑ. ෆයිල්ස් ආවහම තමයි PN ගෙනල්ලා දුන්නහම තමයි යාට වැඩ පටන්. එහෙමනම් මොකද අපි කරන්නේ? විවේකය පුරුදු කරනවා. විවේකය උපදවාගෙන වාසය කරනවා. නමුත් අපි සංඥාව පුරුදු වෙලා තියෙන විවේකයේ වාසය කරන්න නෙමෙයි. අපි ගොඩක් දේවල් ඒ සංඥාවෙන් කරන්න ඕන කියලා. එහෙම කළාම තමයි අපිට සංවර්ධනයක් තියෙන්නේ කියලා. දැන් ලෝකේ සංවර්ධනය කියලා ගමනක් යනවා. දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන හැම පරම්පරාවක්ම හොම ඉස්සරහට යනවා. මනුස්සයට හොඳට වාහන තියෙනවා, මනුස්සයට හොඳට නිවාස තියෙනවා, හොඳට ආහාර පාන තියෙනවා. නැත්තේ විවේකය, මානසික සහනය. නම් ධර්මයේ නැති වෙන. දැන් ධර්මයේ ලබා ගන්න ඊළඟට කටයුතු කරන්න ඕන ඒ සියලු දෙනා. ඉතින් ධර්මයේ ප්‍රමුඛව අරගෙන තමයි අනිත් කරුණු කාරණා තියෙන්න ඕන කියන එකයි මගේ අදහස. පින්නතුන්ට කියලා කියන්න තිබුණා. ටික වෙලාවක් අපි පුරුදු කරමු. ධර්මය කොහොමද? අර මුලින් කියපු ධර්ම කරුණු ටික හොඳට අවදි කරගෙන එක කාරණයක් වත් අහක නොදවා මලා වගේ ඉන්න. හැබැයි මල මිනි මලා වගේ ඉන්නෙත් නැති වගේ තේරුම් අරගෙන. තේරුණාද? මලා වගේ ඉන්න, හැබැයි මල මිනි නම් මලා වගේ ඉන්නෙත් නැති වගේ තේරුම් අරගෙන. එහෙමනම් අන්න ඒ විදිහට මලා වගේ ඉන්න බලන් ටික වෙලා. ප්‍රශ්නේ තමයි අපි නිවන් දකින්න මොනවද කරන්න ඕන කියලා. මේ ධර්මයේ ප්‍රගුණ කිරීම තමයි අපිට නිවන් දකින්න කරන්න තියෙන්නේ. හරියට මේ ධර්මයේ අදාළ විදිහට තමන් තුළ ප්‍රකට වෙනවත් එක්කම, ප්‍රගුණ වෙනවත් එක්කම තමන් ධර්මය දකිනවා. දැන් ඕස්ට්‍රේලියාවේදී අර එකෙන් ධර්මය දැක්කා. ඒ ධර්මය අහගෙන යද්දී සාවින්හන්සේ කිව්වා මලත් කමක් නැහැ, මරණය පහු කරගෙන මේ සියල්ල අත්හරින්න කියලා කිව්වා. මම ඒ වෙලාවේ සියල්ල අත්හැරියා. ඒ අත්හරින වෙලාවේ මම ඇත්තටම සියල්ලම මගේ නිදහස් වෙලා ගැලවිලාම ගියා. සායිනි එතන ඉඳලා මොනවද වෙන්නේ කියලා මම දන්නේ නැහැ. එතන ඉඳලා මම ඉන්නේ. ඒ ගිලිහිච්ච කෙනා ගිලිහුරාව තමයි. ඒ වගේ මේ ධර්මය හරියට ප්‍රගුණ කිරීමෙන් තමයි තමන්ගේ මනස එතෙන්ට එන්නේ. මේක අදාහ ගන්න අමාරුයි. ඒක අත්දකින්න කම්ම කියන්න බෑ. මේකෙන් මොන අත්දැකීමක්ද ලැබෙන්නේ කියලා තමයි ප්‍රත්‍යක්ෂ කළම තේරුම් ගන්නවා. අතින් එදා ඉඳලා මම උනන්දුවෙන් මනස එකඟ කරගන්න මම උත්සාහ කළා කියලා. ඊට පස්සේ කියනවා දැන් සායිනි මම උනන්දුවෙන් මනස එකඟ කරන්න උත්සාහ කරන්නේ නිකම්ම නිකම් මනස එකඟ වෙනවා. උනන්දුවෙන් කරන්න ඕනේ නිකම්ම නිකම් මනස එකඟ වෙනවා. ඉස්සර පුජ්‍යලත්වයේ විසින් කෙලෙස් යටපත් කිරීමේ සමාධියනි පුරුදු කරේ නේද? එතකොට ඒ භාවනා කරපු අය දැන් එහෙම නෑ. දැන් මොකක්වත් අරමුණක් ගන්න ඕනේ නැහැ. මොනවත් හිතන්න ඕනේ නැහැ. අර අවබෝධයත් එක්ක මමත්වයේ දුරු වීමත් එක්ක නිකම්ම නිකම් මනසෙක ගවෙනවා. අර දුරු වෙන මමත්වයට මොකද වෙන්නේ? ඒකත් ඕනනේ. මොක මොනව වෙනව ඇති කියලාද හිතන්නේ? පහනින් ගිලිහි යන දැල්ලට මොකද වෙන්නේ? දැන් ඔබේ ගෙදර මුළු සංගේ තියෙනවා නම් ලිප තියෙනවනේ නේද? ඔය ලිප මහා ගිනි ජාලාවක් පත්තු කරලා, මහා ගිනි ජාලාවක් නෙවෙයි බත් මුට්ටියක් තම්බ ගන්න මහා ගිනි ගොඩක් පත්තු කරලා ඔබ අපි ගිනි ගහලා වැඩේ එළවලු ටික වැජන් ටික අපි හදා ගන්නවා. ඊට පස්සේ ඔය ලිප නිවිලා යනවා. කවුරු හරි ඇවිල්ලා අහනවා, අර බත් මුට්ටිය රත් කරගත්ත ගිනි උඩරට දැන් මොකද වුනේ? තරහ යන කෙනෙක් කියව ඔබේ අප්පගෙන් අහගන්න කියලා. ඕකම කිව්වා. ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. මගේ අපේ මාතෘකාව ප්‍රතික්ෂේප කළා නෙමෙයි, ඒකට උත්තරේ ඕමයි. ඕමේ හැදෙන්නේ මේ මම කියන්නේ නැහැ එහෙම. අර තරගෙන යන කෙනකින් යවුවත් අරම කිව්වර මම එහෙම දෙයක් කියන්නේ නැහැ. ඉතින් අපේ මේ මාතෘකයට හොඳ අවශ්‍යතාවයක් තියෙනවා පිළිබඳව ඒක නිසා මේ එක තේරුම් ගන්න. විසිල් ගන්නවද? ගන්න පුරුදු වෙනවද? ඒක අපිට කියන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් අත්වල සන්නාදයන් දුන්නාම ඒ අපුඩියක් හඬක් ඇහෙනවා. ඊළඟට අපි ඇහුවොත් මේ හඬට මොකද වුනේ? ඒ දෝංකාරයේ ඒ තුල අවසන්. දැන් අපි විදුලි බලුවක් පත්තු කරනවා. හරි, මීටරේ කැරකෙනවා, කරන්ට් එක යනවා, බිල යනවා නේ. මෙහෙන් දැල්වෙන ඒ විදුලියට මොකද වුනේ? ඒ අපිට ඉසාරණය වෙන ඒ එකට මොකද වුනේ? ඒවයි හොම අහෝසි වෙලා යනවා, අවසන් වෙලා යනවා, විසිරිලා යනවා. ඔය තේම තමයි තියෙන්නේ නේද? මේ වාහනේ මගේයි කියලා අල්ලගෙන ඉන්නවා, ඒක විකුණලා දානවා. විකුණනත් පස්සේ මොකද වෙන්නේ? අර චේතනාව අහෝසි වෙලා යනවා. මේ ශරීරය මගේයි කියලා හිතාගෙන ඉන්නෝ, හිතාගෙන ඉන්නෝ විතරයි. මේක හරියට තේරුම් ගන්නකොට මේක අහෝසි වෙලා යනවා. සැපයි කියලා අල්ලගන්නකම් විතරයි දුකයි කියලා දෙයක් පවතින්නේ. සැපයි කියලා අල්ලගන්නේ නැත්නම් දුකයි කියලා දෙයක් පවතින්නේ නැහැ. එහෙනම් ජීවිතේ දුක සැපයි කියලා අල්ලගන්න නිසාමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නේ මේ උපාදානස්කන්ධික දුක මිසක් ප්‍රායෝගික බාහුතික දුකක් නෙමෙයි ශ්‍රේෂ්ඨ කොට සැලකුවේ. මානසික දුක් ටික නැති කරන්න, මානසික දර්ශනය තුළ ඇති දුක් ටික දුරු කරන්නයි දේශනා කරන්නේ. දැන් ධර්මය යම් අවබෝධයක් ගුණයක් තමන් තුළ ඇති වුණාම දිගටම තම ධර්මය අහනකොට එය දීප්තිමත් කරගන්න, එහි තියෙන ගැටලුකාරී තත්ත්වයන් නිරවුල් කරගන්න හැකියාව තියෙනවා. එතකොට ලෝකෝත්තර ධර්මය පුරුදු කරන විදිය එක විදියක්. ලෞකික ධර්ම පුරුදු කරන විදිය එක විදියක්. ලෞකික ධර්ම පුරුදු කරන්න අපි මේ අසකරණාසී දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රයන් වලට එන්න ඕන. ලෝකෝත්තර ධර්මය පුරුදු කරන්න මොකද කරන්න ඕන? අපි මේ අසකරණාසී දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රයන් වලට එන්නේ නැහැ. මොනම විදියකින්වත් සාධකයක් හදාගෙන එන්නේ නැහැ. කොහොමද අපිට අසකරණාසී දිව ශරීරයේ කියන මන කියන ඉන්ද්‍රයන් වලට එන සාධකයක් බවට පත් වෙන්නේ? යම් අරමුණක් මුල් කරගෙන, චේතනාවක් මුල් කරගෙන ක්‍රියාවකට බැස ගන්නට අදහස් කරනවද? ඒ හැම මොහොතකම අපි මේ ඉන්ද්‍රයන් සයිට එනවා. ඒක ලෝකෝත්තර ධර්මයේ පුරුදු කිරීම සඳහා ඉන්ද්‍රියන් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා මරිච්ච මිනිස්සුෙකුටත් පුළුවන් ලෝකෝත්තර ධර්මයේ දියුණු කරන්න කියන්නේ ඒකයි. හරි ප්‍රශ්නයක් ඒකනේ. ඒ කියන්නේ ජීවත් වෙලා ඉඳි මරිච්ච මිනිස්සුෙකුට පුළුවන් ලෝකෝත්තර ධර්මයේ දියුණු කරන්න. එහෙම නැත්නම් මේ මනසාලාවේ ඉන්න මරිච්ච මිනිස්සුන්ට බෑ. එහෙනම් ජීවත් වෙලා ඉඳි මරිච්ච මිනිස්සුන්ට පුළුවන් ලෝකෝත්තර ධර්මයේ දියුණු කරන්න. ඒක ක්‍රියාවලියක් නෙමෙයි. මැරිච්ච මිනිස්සු මම මැරිච්චසේ සිටින්න ඕන කියලා ජීවත් වෙන්නේ නැහැ. මම අනාගතේ ප්ලෑන් කරන් නැතුව ඉන්න ඕන කියලා තනදී ඉන්නේ නැහැ. හොඳට මතක තියාගන්න, මම මලා වගේ ඉන්න ඕන කියලා වැඩපිළිවෙලා නැහැ. මේ මැරිච්ච මිනිස්සයා කියන සිද්ධාන්තය තුළ රහතන් වහන්සේ කෙනෙක්ගේ ගුණයක් අපි ඉස්මතු කරගන්න නිදර්ශනයක් මිස ජීවිතේ එහෙම අඩපණ කරගන්න, කාලසටහන වෙනස් කරගන්න, රස්සාව අඩපණ කරගන්න, අනාගතේ සංවර්ධනය කරගන්න, දියුණු කරගන්න, කඩාල කරගන්න සාධකයක් නෝ. එහෙම කරගන්න එපා. ධර්මයේ ගන්න තමන්ගේ ජීවිතේ සාර්ථකත්වයට සහ සංවර්ධනයට දියුණුවට. හැබැයි මේ කිසි දෙයක අයිතිකාරයා මම නොවේ. මම නොවෙත් නොවේ. විනාන් කෙනෙක්ද නොවේ. ඒ සියල්ල ස්වභාවය තුළ යථා ආකාරයෙන් තථා ආකාරයෙන් පවතී. තමා කෙරෙහි චේතනාවක්වත් බාහිර වස්තු පිළිබඳව චේතනාවක්වත් නැති දර්ශනයක් තියෙනවා. චේතනාව බරයිනේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඒකට කර්මයේ තුල චේතනාව තුල කර්මයේ තියෙනවා. කර්ම ශය කිලීම තුල තමයි සැනසීම තියෙන්නේ. හරියට ගලප ගන්න තමන්ගේ මනස නිසි ආකාරයෙන් ගලපන්න. අර පොඩි ළමයි අර ලංකාව හදනවා වගේ පොඩි පොඩි කෑලි ටික නේද? ඉස්සෙල්ලා තේරෙනකොට එහෙනම් ලංකාව හදනවා අස්සන්ට. ඒ වගේ. දැන් මරිච්ච වාගේ මනස එකඟ කරමින්ද සිටින්නේ? මරිච්ච මිනිස්සු මනස එකඟ කරන්නේ නැහැ. ඒනිසයි මරිච්ච මිනිස්සු වාගේ ඉන්න කියලා කියන්නේ. මරිච්ච මිනිස්සු මන් නිකන් ඉන්න ඕන කියලා ඉන්නේ නැහැ. ඒ නිසායි මරිච්ච මිනිස්සු මරිච්ච මිනිස්සෙක් වාගේ වාසය කරන්න කියන්නේ. මරිච්ච මිනිස්සු මන් ළමයි ගැන බලන්න ඕනේ නැහැ. ආර්ථිකේ ප්ලෑන් කරන්න ඕනේ නැහැ කියලා එහෙම ඉන්නේ නැහැ. මරිච්ච මිනිස්සු මන් මුකුත් කරන්න ඕනේ නැහැ කියලා ඉන්නේ නැහැ. ඒ නිසායි මිනිස්සු මිනිස්සේ වාගේ වාසය කරන්න කියන්නේ. හිතට එන එන දේ දිහා බලන් ඉන්න ඕනනේ. එහෙම ඉන්න ඕනද මිනිස් ජීවිතේ? එහෙම ඉන්නේ නැහැ. එහෙනම් මම මොකද්ද කරන්න ඕන කියලා කල්පනා කර කර ඉන්න ඕන. එහෙම ඉන්නෙත් නැහැ. එහෙනම් මම මොකද්ද කරන්න ඕන? මරිච්ච මිනිස්සුන්ට එහෙම ප්‍රශ්න නැහැ. දැන් භාවනා මේ වශයෙන් ප්‍රගුණ කරන්න පුළුවන්. ප්‍රගුණ කරද්දී තමන්ගේ කර්මස්ථානය තමයි මරිච්ච මිනිස්සයා. හරිනේ? මරණානුස්සති මරිච්ච මිනිස්සයා මොනවා හරි ගැටලුවක් ඇති වෙච්ච තැනදී හැරිලා බලන්න, මිනිස් මරිච්ච මිනිස්සයෝ මේව කරනවද කියලා අහන්න. මරිච්ච මිනිස්සයන්ට මේ වගේ ගැටලු සාධක ප්‍රශ්න තියෙනවද කියලා බලන්න. මරිච්ච මිනිස්සයා මේ විදියට ප්‍රශ්න විසඳනවද කියලා බලන්න. ඕනම ගැටලුවක් ඇති වෙන තැනදී මරිච්ච මිනිස්සු මේව කරනවද කියලා හමිච්ච. දිගටම ධර්මයේ වැඩ. මනස එකඟ කරන්න යනවා යනවා එකඟ වෙන්නේ නැහැ. ඊට පස්සේ අහලා බලන්න, මරිච්ච මිනිස්සු මේ වගේ වැඩ කරනවා. ධර්මයේ තේරුම් ගන්න බෑ. මරිච්ච මිනිස්සු ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරනවාද? සනසිලිදායක අන්දමින් මට ඉන්න බෑ. ඒකට හේතුව මේ සිතුවිලි එනවා. ඒ සිතුවිලිත් එක්ක දැන් මම මේ සටන් කරනවා. මරිච්ච මිනිස්සු මේව කරනවාද? හැම මොහොතකම අර මැරිච්ච මිනිස්යාගෙන් උපදෙස් ගන්න. අන්නමම ඔබට කෙනෙක් හඳුන්වලා දුන්නා නිවන් දකින්න උපදෙස් ගන්න කෙනෙක්. මැරිච්ච මිනිස්යා. එයාගෙන් උපදේශයක් අරගෙන බලන්න වැරදුනොත් මට කියන්න. මම ඒකට මලවිනියක් නැගිට්ටා වගේ උත්තරයක් දෙන්නම්. දැන් මේ මහත්යාන මැරිච්ච විදියට ඉන්නේ කොහොමද කියලා. මැරිච්ච මිනිස්සුන්ට ඒ වගේ ප්‍රශ්න තියෙනවද කියලා අහන්න ඕන. ඈ ඊට පස්සේ මොකක්ද දෙන උත්තරේ? නෑ එහෙනම් ඒ වගේ ප්‍රශ්නයක් හදාගන්න තියෙන්නේ. මම මේ පණ ඇති මිනිස්සෙක් ඇලියනේ මේ ප්‍රශ්නේ හදාගත්තේ. හාමුදුරුවෝ කිව්වේ මැරිච්ච මිනිස්සෙක් විදියට ඉන්නේ. මැරිච්ච මිනිස්සුන්ට මේ වගේ ප්‍රශ්න තියෙනවා. නෑ. අයහෙනම් මැරිච්ච වගේ ඉන්නේ. පණ යවා ගන්න තියෙන අමාරුවනේ. ධාම හරි ගැඹුරුයි. නේද? ධාම හරි ගැඹුරුයි. බොහොම හොඳ චින්තාවේ ප්‍රඥාව. යදවල මේක හරියට තේරුම් කර ගන්න ඕන. හරිද උත්තරේ? ඕන ගැටලුවක් ආවහම මරිච්ච මනුස්සයන්ට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවද කියලා අහලා බලන්න. දැන් මරිච්ච මනුස්සය වගේ ඉන්නවා කියන්නේ මරිච්ච මනුස්සය වගේම තමයි. ආයේ ඒක වෙනසක් නෑ. ආද වෙන්නේ ඔව් අහන්න. ඔව් පණ තියෙන මලමිනියක් හැටියට ගත්තෝ. ඔව් ඒක තමයි. දැන් අපි කායිකව මැරෙන්න නෙමෙයිනේ නේද? මානසික යම් දර්ශනයක් ඇති කරගන්නනේ නේද? ඒ නිසා නාහේ වහගෙන ක්ලිප් එකක් ගහගෙන නේද? මලොත් එහෙම මේගොල්ලෝ ඒ නිසා එහෙම මැරෙන්නේ පම්බෝ මේගොල්ලන්ට කියලා. දැන් මම දවසක් කියලා මේ මැරෙන්න ඕනේ නිවන් දකින්න කියලා මැරෙන දවස බලන් ඉන්නවා. මේ ඉක්මනට මැරෙන්න හදනවා මේ නිවන් දකින්න. අප්පච්චි හරි බානකයි නේ. හරි අපේ මහන්ත තේරුම් ගත්තා. හරි ඒක තමයි වෙන්නේ. අපි ජීවිතෝන් අතර සිටියදීම නේද හොඳින් තේරුම් අරගන්නවා මේ ගැටලු නැති කරන අපූරු ක්‍රමවේදය. ඔව් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා. සැනසිලිදායක තත්වයක් උදා කරගන්න නිවන් මඟ පාද ගන්න හොඳ තත්වයක් වෙනවා. මේ අරමුණු එක්ක ඇලෙන ගැටෙන ස්වභාවය නැතිව මේ ගමන් මඟ දියුණු කරගන්න. නැත්තම් මේ සංඥා ප්‍රශ්නයක් නේ තියෙන්නේ. සංඥා ගැටලුවකින් නිදහස් වෙන්න බැරි කමයි තියෙන්නේ. ඉතින් ඒක ගැටලුවකින් එකවරම කෙනෙක් නිදහස් කරන්න බැරි නිසා මේ වගේ පොඩි පොඩි ක්‍රමවේද ලබා දෙමින් තමයි එයාගේ මනස දවසින් දවස අර දෘෂ්ටි අඩු කරන වැඩපිළිවෙල කරගෙන යන්න ඕන. ඔව් පැහැදිලිව මත හැරීමම තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිරෝධ කරන්න අතහරින්න එපා කියපු දෙයක් නැහෙනේ. හැමදේම හැමතැනදීම පෙන්වන්නේ නිරෝධ කරන්න අතහරින්න නිදහස් කරන්න විමුක්තිගත කරන්න කියන කාරණේ. ඒකෙන් අදහස් වෙන්නේම අතහැරීම. අතහැරීම තුලම සැනසීම ලැබෙනවා. හැබැයි බාහිර දේවල් අතහැරීමක් නෙමෙයි. ඒකත් මතක තියාගන්න. මේ සංඥා අතහැරීමක්, රූප අතහැරීමක්, වේදනා අතහැරීමක්, සංකාර අතහැරීමක්, විඥාන අතහැරීමක් මිස බාහිර දේවල් අතහැරීම නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරු කොයි වෙලාවකවත් ගේ අතහරින්න කියලා නැහැ, බිරිඳ අතහරින්න කියලා නැහැ, වස්තු සම්පත් අතහරින්න කියලා නැහැ, එහෙම කියලා නැහැ. ඈ මොන තුලින්ද? ඔව් නෑ, ඒකේ ප්‍රශ්නයක් නෑනේ. ඒවා මහ පොළොවේ තියෙන්නේ, පන්සල වේවා, පන්සලේ තියෙන්නේ ගඩොල් සිමෙන්තිනේ නේද, ගෙදරක් වේවා, එතන ඒ පරිසරයේ යාට හදාගන්න පුළුවන්. එතන ඒ පරිසරයේ තුල ඒ වාසය කරන පුජ්‍යලයන්ට අනුව තමයි ඒ පරිසරයේ සැකසෙන්නේ. ඉතින් පන්සලේ වේවා, වාසය කරන අය චේතනා පිරිසුදු නැති වුණොත් එහෙම එතන හරිම අපිරිසුදු තැනක් වේ. ගෙදර හොඳට චේතනා පිරිසුදු තැනක් වුණොත් එහෙම ගෙදර වුණත් ලස්සනට ඕ මේක ආස්තපුවක් හරි පන්සලක් හරි ඕ ආරාමයක් හරි ආරණ්‍යයක් හරි වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකයක් හරි. ඒ නිසා අපි දර්ශන වේදේ තමයි වැදගත් වෙන්නේ. මේ බාහිර දේවල් වල තණ්හාව ඇත්තෙත් නැහැ නැත්තේත් නෑ. ඕනම කෙනෙකුට ඕනම දෙයක් පිළිබඳව තණ්හාවක් ඇති කරගන්නත් පුළුවන්, නැති කරගන්නත් පුළුවන්. දැන් සාමාන්‍ය කෙනෙක් අපි යාචකයක් හම්බුනහම හරි කෙනෙකුට හරි ඔය මුදලක් දීගෙන යන්න පුළුවන්. නමුත් අපි දකිනවා බස් එකේදී රුපියල් 5ට, එහෙමත් නැත්නම් රුපියලට 2.50ටත් ගහ ගන්නවා. බැන ගන්නවා. හයියෙන් කාලකෝටි යන නැද්ද? ඉතුරු සල්ලි දුන්නේ නැහැ කියලා. අපිට ඒ වගේ පොඩි ප්‍රමාණයකින් හරි යම් අතහැරීමක් කරන්න බැරි නම් ඒ මිනිස්සයා පව්වව කෑග ගහ මේ දාඩිය මුගුරු දාගෙන නේද මිනිස්සුන්ගේ මලු බඩු මලු උස්සනවා, ඒ මේ කරනවා, ඒ මිනිස්සයා ඔබ තියාගත්තාම මොකද වෙන්නේ කියලා අතහැරලා යන්න බැරි නම් එයාගේ මොකද්ද තියෙන අතහැරීම නේද? ඊට පස්සේ ගා ගන්නෝ නෑ. ඒක නෙමෙයි, ඒක නීතිය. ඒක තමයි වැරද්ද. අපි මේ ඔළුවට ඕනෝට වැඩි මානසික ස්වභාවයේ මානසික ගුණාංග කියන එක අතහැර දාලා ඕනෝට වැඩි නීති ඔළුවට දාගන්න. මම දැකපු දෙයක් තමයි මේ ඕස්ට්‍රේලියාවේදී ඒ මිනිස්සු හදවතට සංවේදී. වෙන මොකුත් ආගමක් නැහැ. ඒගොල්ලන්ගේ ලොකුම ආගම තමයි තමන්ගේ හදවතට සමීපව ජීවත් වෙන්නේ. පොඩි දෙයකින්වත් අනිත් කෙනාගේ හිත රිද්දන්නේ. පොඩක් හරි මේකක් වුණොත් එයාට සෝරි කියලා කියනවා. ඒ වගේම පොඩි දේ පොඩි උදව්වක් වෙන්න පුළුවන්. අපි මෙහෙම එයා පාරේ යන කෙනෙකුට අපි කකුල් දෙක පොඩ්ඩක් අකුල් වාගෙන එයාට ඉඩ දුන්නා වෙන්න පුළුවන්. ඒකටත් තෑන්ක්ස් කරනවා. තේරුණා නේද? ඒකෙන් ඒ ඇත්තන්ගේ පෞෂ්‍ය ඒගොල්ලෝ උසස් තත්වයකට ඇති කරගන්නෝ. අර තරහා ගති කියන එක පුරුදු කරන්නේ නැතුව පුළුවන් තරම් අර හිතවල තියෙන ලස්සන ගතිය, සොඳුරු ගතිය පුරුදු කරගන්න අවබෝධයෙන් හරි අනවබෝධයෙන් හරි ඒගොල්ලෝ උත්සාහ කරනවා. ළඟට බහුතරයේ අපි කෙරෙහි විශේෂයෙන් බෞද්ධ භික්ෂුව කෙරෙහි හොඳ දර්ශනයක් තියෙනවා. දලයි ලාමතුමා හරහා එහෙම අපි මේ ඇඳුම ඇඳලා යනකොට අපි ඔයගොල්ලෝ හිතන්නේ අපි දලයි ලාමතුමාගේ ගෝලයෝ කියලා. ඉතින් බෞද්ධ භික්ෂුන් වහන්සේලානේ අපි. හොඳ දර්ශනයක් තියෙනවා. බුද්දිස් කියන නාමයට, බෞද්ධ කියන නාමයට පොඩි ගෞරවයක් තියෙනවා. ශ්‍රී ලාංකිකයා කියන නාමයටත් පොඩි ඇගෙීමක් තියෙනවා. නමුත් ශ්‍රී ලාංකිකයන්ට පස්සේ තියෙන්නේ ඒ රටේදී ගොඩක් දෙනෙක් පිළිගන්නේ ඉන්ඩියන්ස්ලා වගේ එකපාරට ලුක් එක නේද? ඒ වගේ තමයි පේන්නේ. ඉතින් හරියට ශ්‍රී ලංකා කිව්වහම එයා රිලැක්ස් වෙනවා. ඉන්ඩියන්ස්ලා එච්චර කියා කරන්නේ නැහැ. ගණන් ගන්න ඇති තත්ත්වයක් තියෙනවා. ඉතින් අපිට ඒ වාසිය තියෙනවා. හැබැයි ඒගොල්ලෝ හදවතට සමීපයි. මම හොඳට බලාගෙන හිටියේනේ. එහෙ පාර හැංගිලා ඉන පොලිස්කාරයෝ නැහැ. පොලිස්කාරයෙක් හිටියන් කොච්චර හරි බූම්මගෙන කූප්පගෙන නැහැ. හරි මිනිස්සු හරි hina වෙලා. හරි රිලැක්ස් ඉන්නේ. මම දැක්කෙත් නැහැ. කොයි වෙලාවකවත් ට්‍රැෆික් බයික් දාන් ඩිපෙන්ඩර් දාම් මැතිවරුන්ට ගාඩ් එක සපේන පොලිසිය එහෙ නැහැ. ඇමතිතුමාට එයාට එයාගේ පාඩුවේ ඔයාගේ වාහනෙන් එන්න පුළුවන්. ගාඩ් එක එහෙම දානේ වනේ. එහෙම දෙයක් තියෙනවා නම් ඒක උත්සවයක් දවසකදී චාලිත්‍රයට ඇති. ඊට වැඩි දෙයක් නැහැ. හැම මිනිස්සෙම මෙහි එහෙ හරි වැදගත් තමයි. වාහනේ මිනිස්සු මනින්නේ හැලු. ඔ ලොකු වාහනයක් පාවිච්චි කරලා පොඩි වාහනයක් පාවිච්චි කරයි කියලා ඒකෙන් ගණන් කරන්නේ, තක්සේරු කරන්නේ. ඒගොල්ලෝ හැම වගේ වාහන පාවිච්චි කරන තක්සේරු. හොඳ දෙයක්. ඒ වගේම රස්සා වහන්නේ. මම නිකමට අපේ හාමුදුරු කෙනෙක්ගෙන් හොරයගේ රස්සාව මොකද්ද කියලා. කියවා මෙහි සයිනස් වැඩි රස්සා වහන්නේ කාගේවත්. මම දන්නේ. මම කෝ ඒක හොඳ තත්ත්වයක්. හොඳ තත්ත්වයක්. ඇයි රස්සාවේ? ඇයි යා ළඟ තියෙන නොයෙකුත් දේවල් වලින් මේ මිනිස්සු මිමි දනුව වලට දාගන්නේ? ඒක හොඳමදි නේද? මම හිතන්නේ තියනෝ මේ එහෙ වීසා මේ වමනන් PR එක ලබා ගන්නකොට තියනෝ කෙනෙක්ගෙන් ආගම අහන්නත් එපයි කියලා. ආගම අහන්නත් එපයි කියලා. ඒ කියන්නේ උසස් දර්ශන වේදයන් තුල මේසු ගොඩ නැගෙන්නේ හැමතිස්සෙම අධ්‍යයනය කරනවායි කියලා මට තේරෙනවා. ඒ නිසා හොඳම ආගම තමයි ඔබේ හදවතට සමීපව ජීවත් වෙන. එතන තියෙන හොඳම ආගමක්. අපි සාමාන්‍යයෙන් එහෙම කරන්න පුරුදු වෙලා නැහැ ලාංකේ කියෝ පොඩි පොඩි දේවල් වලට හරි ස්තුති වේ. තෑන්ක්ස් මං කියන්න පුළුවන් තරම් ඒක කරන්න නොවන මහත්තයට හරි ගෙදර තෑන්ක්ස් කරන්න පුරුදු වෙන. ස්තුතිවන්ත පුරුදු වෙන. මොකද මං ඒකෙදි එහෙදි මම දැක්කා ඒකේ ලොකු වටිනකමක් පොඩි වුණාට තියෙනවයි කියලා මම දැක්කා. ඕවා ගණන් ගන්න නැතුව ඉන්න දේවල් නෙමෙයි. දැන් අපේ පැත්තේ තෑන්ක්ස් කරන දේවල් නැහැ. හැබැයි අනිත් පැත්ත බැනවදින පැත්ත, ඒ පැත්තෙන් අඩුවක් නැහැනේ. දොස් කියන පැත්ත, ඒ පැත්තෙන් අඩුවක් නැතුව කරන තෑන්ක්ස් කරන පැත්ත කරන්න. ඊට පස්සේ තමයි කාලයක් ගියාම නොවන කියන්නේ ඔයාට ඉතින් මම මොන දේ කරත් හොඳ නැහැ, නරක විතරයි. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ මනුස්සයා තෑන්ක්ස් කරන පැත්තදී තෑන්ක්ස් කරලා නැහැ, වරදිදී විතරක් බැනවැදිලා තියෙනවා. ඒ නිසා තමයි කාලයක් ගියාම ආයෙත් ඉතින් මොනෝ කළත් වැඩක් නැහැ. මහත්තුරුත් කියන්නේ ඕක තමයි. ඒ නිසා අර ස්තුතිවන්ත වෙන පැත්තේ ස්තුතිවන්ත වෙන්න. හැබැයි ඒගොල්ලන්ගේ එක දෙයක් තියෙනවා. බැරි නම් බැරි තැන මොනවා හරි පොඩි දෙයක් හරි වෙන්න පුළුවන්. පාරකින් හරි යන්න තැනකින් හරි වෙන්න පුළුවන්. එතන යන්න දෙන්නේ නැතුව අපි ඉල්ලීමක් කළාම සමහරట్లాට එතන පාර වහලා හරි ගේට් එක වහලා හරි තියෙනවනම් ඒගොල්ලෝ ලොකු ගොඩක් දේවල් කතා කරන්නේ. සෝරි. එච්චරයි. ආයේ දෙකක් නැහැ. සෝරි කිව්වොත් සෝරි තමයි. ඒ වගේම අන්න ඒක තමයි වැඩේ. සෝරි කිව්වොත් සෝරි. ආයි බෑ. මේ හැම කෙනෙක් ළඟම හොඳ ග්‍රේඩ් එකක් එහෙම නැත්නම් හරි තත්ත්වයක් තියාගෙන තියනවායි කියන එක පෙවුණා. ඒක කුණුබක්කේ තල්ලු කරගෙන යන මනුස්සයෙක් වෙන්න පුළුවන්. දොස්තර මහත්තයෙක් වෙන්න පුළුවන්. ඉහළම ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැයි කියන එක වගේ බහුතරය පේනවා. බොහොම සුළුතරයකට අරක තියෙනවා මමත්යත් එක්ක ඉන්න මිනිස්සු නිසා. බහුතරයේ හැම ප්‍රශ්නයක් නැහැ. සරලව ඉන්නවයි කැමැත්ත. මම හිතන්නේ මේ මානසික ගුණය තිබ්බනම් ගොඩාක් දියුණු වෙන්න පුළුවන්. ඇයි ඔළුවේ කිසි දෙයක් නැහැ? දරා ගන්න දෙයක් නැහැ. සැහැල්ලු. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න බලනවා. ලස්සනට ජීවත් වෙන්න බලනවා. පිරිසිදුවට ජීවත් වෙන්න බලනවා. පිළිවෙලට ජීවත් වෙන්න බලනවා. අර තමන්ගේ අභිමානය තබාගෙන මහත්මා ගතිය තබාගෙන කෙනෙක් ඉන්න බලනවා. ඒ වගේම කාන්තා හා පිරිමි කියන වෙනසක් එහෙම ભેදනයක් ඇති කරන්නේ බලන්නේ ඕන කෙනාට. ඒ දෙපාර්ශවයටම සම විදියෙ අයිතීන් තියෙනවා. ඒ වගේම ඒ පහසුකම් සහ වටපිටාවක් තියෙනවා. ඉතින් ඒව තමයි ඉතින් රටක මිනිස්සුන්ගේ මනස තුල තියෙන ඕන දේවල් හැටියට අපි දකින්නේ. ඒ අත ඒ ඇත්තන්ට දර්ශනයක් නැහැ කියලා හිතන්න බෑ. ඒගොල්ලෝ ආගමික නාමයෙන් යම් වේදයකට වැඩිම බැඳීමක් නැති වුණාට 90%ක්ම ආගමක් නැති හැටියට ජීවත් වුණාට ඒගොල්ලෝ උසස් දාර්ශනික පොත්පත් කියවනවලු. ඒ වගේම දලයි ලාමතුමා දාර්ශනිකයෝ එහෙම රටට ආවහම පුදුම මේ සෙනගල් සහ විශාල ජනකායක් ඒවට එකතුත් වෙන ස්වභාවයක් තියෙනවා. එවැනි පොත්පත් බොහෝ වෙලාවට කියවනවා. ඒ තුලින් ඒ අත්තංග දර්ශන වේද හැදෙලා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමති හැම කෙනෙක්ම දාර්ශනිකයෙක් වෙන්න. එක්කෙනෙක් වෙන්න එපා, හැම කෙනෙක්ම දාර්ශනිකයෙක් වෙන්න. විශේෂයෙන් මෙහාට සහභාගී වෙන හැම කෙනෙක්ම දාර්ශනිකයෙක් වෙන්න. ශ්‍රාවකයෙක් වෙන්න එපා. අපේ දේශන අපි ආරම්භ කරන්නේ මෙහෙම නෙමෙයි. ශිෂ්‍යෙක් වෙන්න එපා, ගුරුවරයෙක් වෙන්න එපා. නේද? සමානයි කියන කතාවක් කියනෝ නෙමෙයි මේ. අසමානයි වෙන්න ඕනත් නැහැ. අපි එක තැනකදී අසමාන වෙයි, තව තැනක සමාන වෙයි. ඒක ස්වභාවය. නමුත් අපි ඔළුවේ දාගන්න අවශ්‍ය කරන්නේ නැහැ මේ ඔක්කොම සමානයි හරි අසමානයි හරි කියලා. දැන් මම දන්නේ නැති දෙයක් යම් පිළිබඳව අපි කතිකාචාර මහත්තයගෙන් මම අහන්න පුළුවන්. මහත්තයා මේ මෙතර කොහොමද මේ කාරණේ කියලා. එතුමන් දන්නේ නැති දෙයක් මගෙන් අහන්න පුළුවන්. අම්තේ ඒකෙදි අසමාන හෝ සමාන කියලා ප්‍රශ්නය එහෙමද? එහෙම දෘෂ්ටිගත වෙන්න ඕනේ නෑ. තමන්ගේ தත්ත්වේ, තමන්ගේ දර්ශනය තුළ තමන්ට ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මට හිතන සෝමහාමුදුරෝ ඒ රටේ තියෙන මේ පිළිවෙත් සහ මේ ක්‍රමවේදයන් දිහා බලලා ඇවිල්ලා වෙන්නේ නැති මේ රටේ ඉන්න හොඳටම මැති ඇමතිවරුන්ටයි ඔක්කොටම ජනාධිපතිවරුන්ට දෙහි කපන්නේ ඇත්තේ කියලා. මම නම් ඒ දෙහික පිළිල කපන්නේ නෑ. මොකද ඕස්ට්‍රේලියාවේ ඉන්නේ සුද්දෝ. මේ ඉන්නේ කළු සුද්දෝ. ඒ නිසා ඔය කළු සුද්දන්ට ඕක හරියන්නේ නෑ. සුදු ජාතිය ඇති වෙන්නේ ටිකක් අර වඳුරු ගතිය. වඳුරු නෙමෙයි රිලා ගතිය ලක්ෂණ වලට. යා ඥානවන්තයි. කාර්යක්ෂමයි. අපි ඇති වෙන්නේ කළු ජාතික ස්වභාවයක් දක්ව වඳුරු වරම්පරාවේ ලක්ෂණයට. ඒකර වඳුරගේ ගතිය එච්චර නෑ. එයා එච්චර ක්‍රියාත්මක සහ දර්ශන වේදයකින් ප්‍රබල නැහැ. වේගවත් නැහැ. සතුන් අතර කපටි සත්තු දෙන්න හැව්වත් රිලා කියන සතා නටවන්න ගන්න ඒත් වඳුර නෙමෙයිනේ. රිලා. ඒකට කියන්නේ එයාගේ හරි බුද්ධිකර භාවය වැඩි. එයාට මුදල් අඳුන ගන්න පුළුවන්. අර කියන ඔක්කොම සෙල්ලම් කරන්න පුරුදු කරන්න පුළුවන්. වඳුරු පුරුදු කරන්න පුළුවන් නැහැ. කරන්න බෑ. ඒ නිසා අපිත් වඳුරු වගේ තමයි. අපි වෘදු කරන්න බෑ කේසියෙන්. ඒ යන්නේ අපි අර උපත්තිගත ස්වභාවයත් එක්ක ඉතින් පොඩි හරි පොඩි කොටසක් ඉන්නවා ඥානවන්ත කොටසක්. ඒ කොටසට පුළුවන් මේක වර්ධනය කරගෙන දියුණු කරගෙන යන්න. අනිත් අය නම් හැඩගස්සන්න බෑ. ඒ නිසා අපි කිසි විදක මේක උමනාවෙන් උනන්දු වෙන්න කිසි කෙනෙක්ගේ ධර්මයේ හදන්න යන්නේ නැහැ අපි. ඈ? ධර්මයේ අවශ්‍ය කෙනාට විතරයි ධර්මයේ දෙන්නේ. එහෙම දෙන්න කියොත් එහෙමනම් ඒගොල්ල කුලප්පු වෙනවා. තමන්ට අවශ්‍ය නම් ධර්මයේ ලබාගෙන තමන් සැනසෙන්න අපායට හරි කෙනෙකුට යන්න ගිහිල්ලා නවාසන අවශ්‍ය නම් එයාට ගිහිල්ලා අයිතිය තියෙන මොකද ලෝක ජනගහනය සත්ව ජනගහනය අපරිමිතයි. ඉතින් මට මේ ඔක්කොම සත්තු නිවන් දක්වන්න පුළුවන් නේද? නිවන් දකින්න කැමති සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක් විතරක් මේ ධර්මයේ නැතිත්. එච්චරයි. ධර්මය අහන්න, ධර්මය ප්‍රායෝගික කරගන්න ධර්මයට ජීවිතේ නිතරම ගලපන්න මේ හැම කරුණකම ලොකු යථාර්ථයක් ඇතිවග තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන තමගේ ජීවිතය ධර්මානුකූල කරගන්න මහන්සි වෙනවා. ඔළුව ටිකක් නිදහස් වෙලා මදි සම්පූර්ණයෙන් නිදහස් වෙන තුරුම මහන්සි වෙන්න ඕන සංසාරෙටත් නිදහසක් ඇති වෙන තත්ත්වෙටම ධර්මයේ දකින්න ඕන. ධර්ම අවබෝධයකින් තොරව හැබැයි කෙනෙක් සංසාරේ මමත්වයෙන් ගියොත් සංසාරේ භයානකයි. සේවන සතමගේ අඩුපාඩු තමන් දැනගෙන තමන්ගේ මනස තමන් ලිහිල් කරන්න දේ කරලා හරියන ලිහිල් මනස තමයි, සරල මනස තමයි, සාධාරණ මනස තමයි, යුක්ති සහගත මනස තමයි, යථාර්ථවාදී මනස තමයි, ශක්තිමත්ම මනස. දැන් මෘදු මනස තමයි ලෝකේ තියෙන ශක්තිමත්ම මනස. කරු මනසට වඩා මෘදු මනස තමයි ශක්තිමත්ම මනස. දැන් අපි ජලය කියන කාරණය ගත්තහම අපි හිතනවා මේ හරිම ජලය කියන්නේ හරි ඉතින් මෘදු දෙයක්. ඒ වුණාට ඔබ දන්නවද ඔය පාලම් වල එහෙම තියෙන විශාල කොන්ක්‍රීට් කපල දාන්නේ ජලය භාවිතා කරමින්. වෝටර් කටර් කියන්නේ නේද? ජලය භාවිතා කිරීමෙන් තමයි විශාල කොන්ක්‍රීට් ගල් කණුවක් වුණත් කපල අයින් කරන්නේ. හරි ප්‍රබල කරලා හදන්න නම් ශීල් කරගන්න. ඒ වගේ හරි ප්‍රබලයි මේ මෘදු මනස. බලන මමත්වයෙන් තොර කරපු සේවාව බුදුරජාණන් වහන්සේල මහරහතන් වහන්සේල බොහොමයි. සා මෘදු මනස හරි ප්‍රබලයි. එනිසා මනස මෘදු කරගන්න, රළු කරගන්න එපා. රළු මනසර මනසක් ඔබට තියෙනවා නම් ඒක තේරෙනවා. කපුව මැද ගලක් කිර වෙලා තියෙනවා වගේ තේරෙනවා. මමත්වේ නැති කරගත්ත අයට තේරෙනවා මට කපුව මැද හිර වෙච්ච ගලක් මං අයින් කරගත්තා කියලා තේරෙනවා. ඔළුවට තිබුණු මල්ල අයින් කරා කියලා තේරෙනවා. Tamanda senasilla danenawa nan senasilla bhukti vidinna පුළුවන් කම තියෙනවා. සීල ප්‍රශ්න ඇති වෙන්නේ සංඥාවන් වල හිර වෙන්න ගිය පමණයි. ක්‍රියාවට බැස ගන්න මනස විවෘත කළ අතහැරියන එයාට ලැබෙන සහනය අප්‍රමාණයි. ඇස්තක පියාගෙන යන ගමන, මේ ඇස්තක අරගෙන හොඳින් ප්‍රත්‍යක්ෂතාවයෙන් යන ගමන, තමන්ටම පේනව තමන්ගේ මනස නිදහස් වෙන විදිය, තමන්ටම දැනෙනව තමන්ගේ මනස නිදහස් වුණාම, තමන්ම විඳිනව තමන්ගේ නිදහස. දැන් පේන ඇති සාධාංශයේ ඔස්ට්‍රේලියාවේ වැඩම කළා, බොහොම මේ නිදහසේ තැන් තැන් වල බලන්නත් ගිහිල්ලා සංචාරය කළ නේද? සායනාතේ හරි විනෝදෙන් කාලය ගත කරලා තියෙනවා. බොහෝ සැහැල්ලුවේ. එච්චරේ විරෝධයක්, එච්චරේ සැහැල්ලුවක් අර වෙනායටත් වැඩි. ඒ තියෙන යම් සොඳුරු තත්ත්වයක් දකින්න අපිට හැකියාව තියෙන්නේ අපි ළඟ මමත්වයේ නැති නිසා. මමත්වයෙන් යුක්ත කෙනෙකුට මල්යායක් දිහා දැකලා ගන්න සොඳුරු බවට වැඩි ලස්සනට වැඩි චමත්කාරාත්මක අන්දමින් ඒක දකින්න පුළුවන්කම තියෙන මමත්වේ නැති කෙනාට. ඒකෙදි තේරෙන්නේ නැහැ මමත්වේ ඇති කර නැති කර ගන්න කම. බුදුහාමුදුරුවන්ට තමයි මේ ලෝකෙ ලස්සනටම දකින්න පුළුවන්. උන්වහන්සේලා තත්ත්වාකාරය දකින්නේ සොඳුරු දේ සොඳුරු විදියටම ලස්සන විදියටම දකින්නේ ඒ අය බුදුරජාණන් වහන්සේලා. ඒකනේ බුදුහාමුදුරු ආනන්ද හාමුදුරන්ට කියන්නේ ආනන්ද මේ පරිසරය හරිම චමත්කාරයි. හරිම ලස්සනයි. මට වැඩ ඉන්න මෙහෙන් ආසනයක් පනවනවා. ඇයි මම මේ පරිසරය දිහා බලාගෙන ඉන්නේ? මේ පරිසරයේ ආස්වාදයේ විඳින්න හොඳටම පුළුවන්. ස්වභාව ධර්මයේ තියෙන ගුණය සැනසෙල්ල විඳින්න හොඳටම පුළුවන් බුදුවරුන්ට, රහතන් වහන්සේලාට, මාර්ග ප්‍රකාරකට. වින්දනය නෙමෙයි අවේදීත නිසාමයි සැනසෙල්ල. දැන් අපි හිතමුකෝ දියැලක් ළඟට යන වින්දනීය මිනිස්සු මමත්වයෙන් යන මිනිස්සු මොකද කරන්නේ? හතර දෙනා මූණු හතර බලාගෙන වාඩි වෙනවා, මැද බෝතලයක් තියාගන්න, තමන්ගේ නිච්චර මේ මොකක් හරි කුණු කරවල කෑල්ලක අරකයි කාලා බීලා දියැල හරිය ගලාගෙන වැටෙනවා, ආයි වාහනේ නැගලා අරපිනානේ ඕක නෙවෙයිද කරන්නේ? ඕක තමයි කරන්නේ. නමුත් රහතන් වහන්සේ නමක් උතෙට් යනවා. උන්වහන්සේලා මුණු හතර බලාගෙන වාඩි වෙන්නේ නැහැ නේ. උන්වහන්සේලා ලස්සන තැනකට වෙලා මේ දියැලේ තියෙන චමත්කාරය මේව ලස්සන බලාගෙන ඉන්නවා. මම ওই ශ්‍රීපාදේ වර්ජිත නැහැ දැන් ගොඩ කාලෙකින් මම හිතන අවුරුදු 7-8කින් විතර. මොකද වැඩම කරද්දි මම හරිම ආසයි තැන් තැන් වල නතර වෙලා ලස්සන පරිසරයන් තියෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා. මම පරිසරයේ දිහා බලාගෙන ඉන්නකොට මිනිස්සු මන් දිහා බලන් ඉන්නවා. මොකද මොකුත් දන්නේ නැහැ. හාමුදුරුව කලකිරිලත් දන්නේ නැහැ. ඈ හාමුදුරුව කන්දෙන් පල්ලෙහාට පණින්න කල්පනාකටවත් දන්නේ නැහැ කියලා එසු බලාගෙන ඉන්නේ. එහෙමත් නැත්නම් වාඩි වෙලා ඉන්නකොට හිතනවා මේ හාමුදුරුව මේ කීයක් හරි ගන්න බලාපොරොත්තුේ මට සල්ලිත් දාලා ගිහිල්ලා තියෙනවා එහෙමයි. හාමුදුරුව මේ මොනවා හරි සල්ලි එකතු කරනව නැති කියලා. මම රුපියල් 5ක් දාලා ගියා. මම කිව්වා මේ කරන් යන්න මම මේ සල්ලි ගන්න නේ වාඩිලා ඉන්නේ මේ පරිසරය බලන්න කියලා. ඉතින් ඒක හරිය මිනිස්සුන්ට හිතා ගන්න බෑ. එක්කෝ මේ සල්ලි ගන්න, එහෙම නැත්නම් කලගිරිලා, එහෙම නැත්නම් කන්දෙන් පලන්න පයින් තමයි මිනිස්සු මේ විදියට ඉන්නේ. මේ ස්වභාව සෞන්දර්ය ආස්වාදනය කිරීමක්, බලා සිටීමක්, ඒ ඒක තියෙන සුන්දරත්වය දැකීමක් දන්නේ නැහැ. දැන් මම නුවර ගියපු වෙලාවක මම කිව්වහම මේ මට මල්වත්ත බලන්න යන්න ඕනේ කියලා. අන්න මූණ ඇඹුල් කරගන්නවා. හාමුදුරුව මල්වත්ත බලන්න යනවා. ඒව තියෙන්නේ මේ මේ මල්ගස් හැදිලා තියෙන්නේ මේ ලෞකික අපිට. මේ ස්වභාව ධර්මයේ පිවිච්ච ගහමල තියෙන්නේ මේ ස්වභාව ධර්මයේ තුල ඉපදිච්ච අයට. ස්වභාව ධර්මයේ තුල ඉපදිච්ච කෙනාගේ අනත්තසේම ධර්මයේ ඉපදිච්ච කෙනාට. මේ පුතජන මිනිස්සුන්ට මල් ගහක ලස්සන දකින්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මේ මල්වත්තට යන්නෙත් වෙන වැඩකට. මොකක් හරි හේතුවක්. සොබ මල් ගහක් ඇත්තටම බලන්න යන්නේ යන්නේ රහතන් වහන්සේ කෙනෙක් හරි මාර්ගපල්ලාවේ. අරගොල්ලෝ මල්වත්තට යන වෙන වැඩකට. ඒ ගිහිල්ලා හරි කො නිදහසේ කතා කරන්න. එහෙම නැත්තම් මොකක් හරි කන්න හරි බොන්න හරි මොකක් හරි ගම වෙන්න පුළුවන්. ඉතින් මේ ගහක තියෙන ලස්සන, වැලක තියෙන මේ ලස්සන, දෙයල්ලක තියෙන සොඳුරු බව, පරිසරයක තියෙන ලස්සන ඇත්තෙම වෙදින්නේ, ඇත්තෙම දකින්නේ. මමත් එන්නේ දහස් වචයයි. එයා ස්වභාව ධර්මයේ අර සෞම්‍ය වූ ආස්වාදනය කරා ගමන් කරනවා, රළු වූ ආස්වාදයන් කරා ගමන් කරන්නේ නැතිව. ඒකයි වැදගත්. මිනිසුන්ගේ ඇහි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපේ රටේ තියෙන ඒ ප්‍රශ්නේ සෞදි අරාබිය වගේ පැත්තට යනකොට ඒක තදින්ම තියෙනවා. මොකද ඇඳුමේ පැළඳුමේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කෙලස් තියෙන්නේ කාන්තාව ළඟ, මේ සිතේ නෙමෙයි. ඒ නිසා කාන්තාව ගෝණියක් පුරවල ඉන්න ඕන. මෙහෙත් එහෙමයි ඈ. ඇඳුමේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ, තමන්ගේ හිතේ නෙමෙයි. ඒක නිසා වැහිලා ඉන්න ඕන. නමුත් ඇත්ත වශයෙන්ම මේ රටවල් වලට ගියාට පස්සේ පේනවා මිනිසුන්ගේ හිතේ තමයි මේ කෙලෙස් තියෙන්නේ, ඇඳුමේ පැළඳුමේ නෙමෙයි. කැත හිත තියෙන්නේ තමන්ගේ හිතේ කියන එක. නිවැරදි හිත තියෙනවා නම්, හිත පිරිසුදු කරගත්තා නම්, පවිත්‍ර කරගත්තා නම් ලෝක කිසි දෙයක් ගෙන් තවන්ට කරදරයක්, තමන්ට පීඩාවක්, තමන්ට ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ. තමන්ගේ මහත්මා ගුණය, තමන්ගේ දාර්ශනික ගුණය, තමන්ගේ විශිෂ්ටත්වය තමන් පමුණවා ගත්තට පස්සේ හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා. තමන් කැමති විදියට හඳින්න, තමන් කැමති විදියට ජීවත් වෙන්න. ඒ කිසිම දෙයක් අසංවර හෝ සංවර නෙමෙයි. අසංවරයි කියලා දාතියක් නැහැ. මම නම් දන්නේ අසංවරයි කියලා જાතියක් තියෙනවා කියලා. ඒ අසංවර සංවරකම හදන්නේ ඔළුවේ. ඔළුවේ ඉඳන් කිව්වොත් එහෙම මූණ හරි විවෘත කරගෙන යන එක අසංවර බවක් කියලා. ඒකත් ඉතින් වහගෙන යන සිද්ධ වෙනවා. හාමුදුරු 12න් පස්සේ කණ එක සංවරයි කියලා ඔළුවට දැම්මොත් 12න් පස්සේ කන්න බෑ. පන්සලට කළු කලිසම් අඳින්න බෑ, ඒක අසංවරයි කියලා දැම්මොත් අන්තරට කළු කළු සීමක් හඳින්නේ බෑ. ඒක දැම්මොත් ඔළුවට ඒක එහෙම තමයි. දැම්මොත් එහෙමයි. ඒකයි වෙලා තියෙන්නේ. නිසා සංඥාමය ප්‍රශ්නයක් තියෙන්නේ. මම හිතනවා මගෙන් ඇහුවා ඇයි මෙච්චර මේ සුදු ජාතිකයෝ මෙච්චර ග්‍රේට් ඇයි කියලා සමහර අයට ප්‍රශ්නයක්. ඒ රටේ ඉන්න අයටත් ප්‍රශ්නයක්. මොකද මෙච්චර මේ මිනිස්සු හරි ලීසින් ගතියක් තියෙන්නේ ඇයි කියලා. මං කෝ මුන්ට ආගමක් නැහැ. ඒ නිසා තමයි මේ මිනිස්සු මෙච්චර ශ්‍රේෂ්ඨ. නිකම්වත් මේ හාදයන්ට ආගමක් තිබුණනම් ওই ආගම්කාරයෝ ටික ඔළුව නරක් කරනවා. නරක් කරලා අනෙක් එකා දිහා වෛරයෙන් බලන්න ගන්නවා. දහස බුද්ධි වැරදි වැරදි කියලා ඔළුවේ දානවා. ඔළුව දැම්මට පස්සේ ඒ මිනිස්සු නන්නත්තර වෙනවා. ඉතින් ඒ මිනිස්සුගේ එහෙම නෑ. ඇඳුමක් ලස්සනට අඳින්න ඕන වෙලාවට වැහන්නම ඇඳලා යනවා. සමහර වෙලාවට ඇඳුම් නැතුවම යනවා. ඒ කිසි ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි ඔළුවට දාලා නෑනේ මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. ඒක යාගේ ලයික් එකේ කැමැත්ත. තමන්ගේ පාඩුවේ තමන්ට යන්න පුළුවන්. එයාට එයාගේ පාඩුවේ යන්න පුළුවන්. එච්චරයි. දේගනේ වැඩි. ඒ නිසා අපිට ආගමක් නැත්තම් අපේ ඔළුව නිදහස්. ඔය ගොඩාක් දේවල් තියෙන ආගමෙන් දාපේ. නේ. දැන් ලංකාවේ වාහනයක් පදවගෙන ගියොත් හාමුදුරු කෙනෙක් වෛර කරන්නේ නැද්ද? වෛර කළා හුස්ම ගිහිල්ලා ප්‍රශ්න වෙලා දඩි බිඩි ගාලා මූණ රතු වෙලා එන්නේ. ඔළුවේ ප්‍රශ්නයක්ද? එහි වාහනයක් පදවන්න ගියොත් නෑ. බොහොම සන්තෝෂයෙන් අනිත් යාතන දිහා දිහා බලනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. දැන් මේ ඒ රටේදී අනිවාර්යෙන් අවු කන්නාඩි දෙකක් පළ දින්න ඕන. අර ඉර ප්‍රශ්නේ තාම සැරයි නැත්නම් ඇස්වල පිළිකා හැදෙනවා. අනිවාර්යෙන් පළ දින්න ඕන. ඉතින් අපි ගියාම පළ දින්න ලංකාවේ පළ දින්න කිව්වොත් අවු කන්නාඩි දෙක මොකද වෙන්නේ? දැන් මං කොළඹ නගරේ දවසක් මේ ඇවිදගෙන ගිහින් මිනිස්සු පාරේ නතර වෙලාම ගෙදී හැ බලන්නේ. මම මේ වෛද්‍යවරයෙකුට පෙන්නලා මට සුදුසු කන්නාඩි දෙකක් තෝරගෙන ඉවරලා දැඩි හිරු රස්නේන් ඇස් කපේනකොට මම දාන්නේ. ඇයි මොලේ ප්‍රශ්නය? මම මොලේ ලෙඩ්ඩු ටිකක් ඉන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සුගේ ඔළුව පිරිලායි තියෙන්නේ ඩොයිකුත් වලින්. මොනවද? ආගම්වාදීන්, ජාතිවාදීන්, වර්ගවාදීන්, සිංහල මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි මේ ඔක්කොගේම ඔළුව පිරිලා තියෙනවා. මම ඔන්න සෝමාවඳුරු වගේ බණ කියන්න හදන්නේ. ඒ නිසා ඒ අපි ඔය සියලු දේවල් වලින් නිදහස් වෙනකොට අපේ මනුෂ්‍යත්වයේ කියන එක අර වයින් අර දෘෂ්ටි වලින් නිදහස් වෙනකොට ආත්ම සංවේදී මනුෂ්‍යත්වයේ කියන තැනට ඇවිල්ලා එතනින් ලෝකේ මනින්න පටන් ගන්නවා. නේ? එතනින් ලෝකේ මනින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉච්චරයි. එයාගේ චේතනාව තුළින් එයා තවත් කෙනෙකුට හිරිහැරයක් නැහැ, කරදරයක් නැහැ, පීඩාවක් නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම එයා අනෙක් කෙනෙක්ගෙන් හිරිහැරයක්, කරදරයක්, පීඩාවක් පත් වෙන්නේ නැහැ. එහෙම ආව සෝරි කියලා කියනවා. දැන් බලන්න කොච්චර ලස්සනද කියලා. කොච්චර ප්‍රබුද්ධද බලන්න. මානසික අගහදයන් වලට පත් වුණොත් විතරයි මිනිස්සේ සොරකම් කරන්නේ, වැරදි කරන්නේ, ඔක්කොම කරන්නේ. මානසික ප්‍රබුද්ධතාවයක් ඇති තැන මිනිස්සු සොරකම් කරන්නේ, දරිදි කරන්නේ, හරි ජේෂ්ඨ අන්දමින් ශ්‍රේෂ්ඨ අන්දමින් කටයුතු දැන් ඔබට එන්න අවශ්‍ය දෘෂ්ටිගත පුද්ගලයෙක් හැටියට ලෝකය දකින්නද එහෙම නැත්නම් ආත්ම සංවේදීව ලෝකය දකින්න තැනටද? හැබැයි අර දෘෂ්ටිගත වලින් තමන්ගේ ආත්මයට කරන බලපෑම් වලදී ඔබ හිතන්න එපා මේ ආත්ම සංවේදීත්වය කියලා. ඒ ආත්ම සංවේදීත්වය ඇතිවන්නේ ඔබේ දෘෂ්ටිගත භාවය නිසයි. එසේ නැතිව ඒ දෘෂ්ටි ඉවත් කරාට පස්සේ, නිදහස් වුණාට පස්සේ වෙනෝම ස්වභාවිකාන්තමේ තමන් තුළ පහළ වෙන දෙයක් තමයි ආත්ම සංවේදීත. ආත්ම සංවේදීතාවය තුළ යමක් වැරදි කියලා වැටහුණත් ඒක ඇතුලේ වෛරය නැහැ. ඔන්න හඳුනගන්න. නැත්තම් හිතයි වා තමන්ට ඕන දෘෂ්ටියකින් දැනෙන දේවල් ආත්ම සංවේදී කියලා. එහෙම නැහැ. දෘෂ්ටිගත දේවල් ඔස්සේ තමන්ට පේන දේ තුළ ආත්ම සංවේදීත්වය ඇති වෙනවා. එතන ඇතිවීම තුළ වෛරය ප්‍රතික්ෂේපය ඇති වෙනවා. අසංසුන් බවක් ඇති වෙනවා. නමුත් ආත්ම සංවේදීත්වය තුළ තමන් නිවැරදි අන්දමින් හඳුනගන්න දේ තුළ වෛරය නැහැ. ප්‍රතික්ෂේපය තියෙනවා. තේරුණාද? තරහ නැහැ. ප්‍රතික්ෂේපය තියෙනවා. තේරුණා? නැත් එක වෙන කොන්තරයක් නැහැ. ඒක එච්චරයි. තව දෙයක් තමයි මම ඉගෙන ගත්තා. එහෙදී අහලම දැනගත්ත හොඳ දෙයක් තමයි සාමාන්‍ය සුදු බොරු කියන්නේ. කිව්වොත් කිව්ව වෙලාවට පුළුවන් නම් පුළුවන්, බෑ නම් බෑ. බොරු කියන්නේ. බොරුවක් කිව්වොත් ඒක නිකන් මහා ලොකු දෙයක් හැටියට සලකන්නේ. හරි පුදුම වෙනවලු ඒක. බලන්න අපේ රටේ නන්නේ. වාසුන් නැහැ එනවයි ගොත් එන වෙලාවට එනවා. ඉතින් බහුතරයක් ඉන්නවා. නමුත් හොඳට නමුත් ඊටාම සුළු පිරිසක් හරි ඉන්නවා නම් ඒක හේතුව ඒගොල්ලෝ දැනගෙන තියෙන බොරුවක් කීමෙන් තමන්ගේ පෞරුෂය පහළට වැටෙනවයි කියන එක. බොරුවක් කීමෙන් තමන්ගේ පෞරුෂය පහළට වැටෙනවයි කියන එක තේරුම් ගන්න. ඒ නිසා බොරු කියන්නේ. මොකද විවෘත මිනිස්සුෙකුට බොරු කියන්න අවශ්‍ය නැහැනේ. සත්‍යවාදී මිනිස්සුෙකුට, නිවැරදි මිනිස්සුෙකුට බොරුවක් කියන්න අවශ්‍ය නැහැ. සත්‍යවාදී මිනිස්සෙකුට ඔළුවේ දරාගෙන ඉන්නට දෙයක් නැහැ. ඒ නිසා ඔළුවේ කිසිවක් දරාගෙන නැති අයට ඔළුවේ කැක්කුම් නැහැ. සෙම්ම අමාරුවට හැදුනත් ඇරෙන්න. එහෙම මානසික ඔළුවේ කැක්කුමක් නැහැ. ඒකත් හොඳ ගතියක්. බොහෝ දෙනෙන්නේ තියම් පුද්ගලයෝ ඉන්න. නමුත් හැමෝම උත්සාහ කරනවා තමගේ දියුණුව සාදා ගන්න, දියුණු ඇති කර ගන්න. ඒක කාගෙන් තුල ඒක වර්ධනය වෙලා තියෙන නිසා හැමෝම යම් පදනමක ඉන්නවා. මේවා 100ට 100ක් නෙමෙයි, ප්‍රතිශතයක් වශයෙන් හොඳයි. අඩුපාඩුකම් තියෙන අය මිනිස්සු වන තරම් ඉන්නවා. ප්‍රතිශතයක් හැදෙන හොඳ මට්ටමක් තියෙන ඒක තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒ නිසා අපි සත්‍ය අවබෝධය කරගන්නට අපිට අවශ්‍ය කරන ආගමික වාද, ජාතික වාද, වාර්ණික වාද මේ ඔක්කොම අයින් කරලා දැන් මේ රජයන් වලට මේක තේරෙන්නේ නැහැ. බුලුවන් තරම් මිනිස්සු ආගම් වාදයට, ජාති වාදයට මුළු ගන්නනවා. රාජ්‍යතන්ත්‍රය ඒකයි කරන්නේ. ඒක හිතනවා ඒක තමයි අයිතිලම. එහෙම ලබා දෙන්න බෑ. පොදු ස්වභාවයක් තුළ මිනිස්සුන්ව වැඩෙන්නට පරිසරය හදන්න ඕන. මිනිස්සු හැටියට සමාජය තුළ වැඩෙන්නට පරිසරය හදන්න ඕන. ඒක තමයි වටින්නේ. ඒක තමයි වෙන්න ඕන. එතකොට ස්වභාවයටපත් වෙන කිසිම තැනක කිසි දෙයක් සමග ගැටීමක් නැහැ. වෛරයක් නැහැ. තරහාවක් නැහැ. ප්‍රතික්ෂේපයක් නැහැ. තියෙන්නේ සාමය, සහජීවනය. මොහොම නිදහස් තැනක ඉඳගෙන ලෝකය දකින්නට උත්සාහ කිරීම. යමක් දරාගෙන රැඳී සිටගෙන ලෝකය දකිනව නෙමේ, නිදහසේ ලෝකය දකින්න. පැහැදිලිද? නිදහසේ ලෝකය දකින්න. මොන දේ පැමුණත් තමන් නිරෝධ සංඥාව පුරුදු කරන්න, නිරෝධ මාර්ගය පුරුදු කරන්න, මේ සම්මා දිට්ඨික, සම්මා සංකප්ප, සම්මා වාචා, ඒ කියන මාර්ගය දියුණු කරන්න සැලකිලිමත් වෙන්න ඕන. ඒ හැම ධර්මකාරණයක් අභියසම දෘෂ්ටි නොගැනීමේ පිළිවෙත හෙවත් නිදර්ශනයක් හැටියට අපි ගෙනාපු ඒ මලමිනිය සේවාසේ කිරීමේ උදාර ගැඹුරු අර්ථ මනාකොට වටහා ගන්න, ඒ වටහා ගැනීමෙන් ධර්මය ප්‍රකට කරලා දියුණු කරලා ඒ ආර්ය මාර්ගේ පසක් කරගන්නට හැම දෙනාටම ශක්තිය, ධෛර්ය, වාසනාව සැලසේවා.